ඊළඟට අපි තව එකක් පැහැදිලි කරගනිමු. කොහොම මගේ ධර්මදේශනාවට සම්බන්ධ වුණා නම් එහෙම නැත්නම් ගුවන්විදුලියේ මම වසරකට එකමාරක් පස්සෙන් කරලා ධර්මදේශනාවක් මෙන්න මේකේ තියෙනවා. තෙරුවන් සරණයා. මේ තෙරුවන් සරණයාම පිළිබඳ ධර්මදේශනාවලදීත් මම යම් කරුණු පැහැදිලි කරලා තියෙනවා. මේ පැහැදිලි කරන කරුණවල තියෙනවා තෙරුවන් සරණ යාම වාචිකව කියවීම වැනි සරල දෙයක් tie නොහැකි කියන එකින් කියන්නේ අපි පුංචි කාලේ පන්සලට ගිහින් තෙරුවන් සරණ යා. ඒ තෙරුවන් සරණ යන්නේ තෙරුවන් ගැන අබමල් රේණුවක්වත් දැනද නොදැනද? ඒක ප්‍රතිපත්තිමය සරණාගමනයක්ද වාචික සරණාගමනයක්ද? ප්‍රතිපත්ති අහස බලවත් දන්නේ නැහැ. ඒක වාචික වශයෙන් සරණාගමනයකුත් නෙමෙයි. ගමරාලදින් ගත්තා කියලා දැක් නේ. ඔව් ආමුද්‍රව කියන එක කියන්න කියන්න ගියාම දන්නේ නැතුව ගමරාලක්. ඒ වගේ අපි සාමුද්‍රව කියන එක පුංචි කාලේ කිව්වා. ඉතින් දැන් අපි තෙරුවන් සරණ ගත වුණ බෞද්ධයෝ කියලා තමයි උපකල්පනය කරගෙන ඉන්නේ. මේ අස්සේ අපිට මොන ගැහෙනවා? ත්‍රිපිටකයේ තියෙන මේ පිළිබඳ විවරණේ. ඒ විවරණේ තියෙනවා කිසිදු පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවන්ට පෙර ආතුව තෙරුවන් සරණ ගත කළේ නැති බව. පිළිගන්නවද? පිළිගන්නවද නැද්ද? පිළිගන්නේ නැත්නම් ත්‍රිපිටකේ වෙරලා බලන්න. මොකද මම මේ හදලා කියනව නෙවෙයි. කෙසේම්ම තැනක සූත්‍ර දේශනාවක් පෙර ආතුව දැන් මහණෙනි හරි දායක පිරිස දායකිනි කියලා හරි දැන් මම බණ කියන්ටයි යන්නේ. බණට ඉස්සරලා තෙරුවන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න කියලා එහෙම විසරණ ගත කළ බව පන්සිල් දුන් බවක් සබහන්ව නැත්තේ එවනු දෙයක් සිදු නොවේයි. මොකද මුල් කොටසේ තියෙන්නේ වார்த்தාවක් නේ. සිදුවන දෙන්නේ. ආනන්ද ආනන්දර දැක්කහන් එහෙම දෙයක් කරනවා. එනම් බුදු ආනන්දර පන්සිල් දීලා තමයි පටන් ගත්තේ කියලා අපටත් කියලා කියයි. එවිට එයත් පාරම්පරික මුතන්ජන සමාජ තුළ අපි විසින් නැති කරගත්තා වූ සරල සිරිතක් කරුණාම ගැඹුරු දෙයක් නෙමෙයි. ඒකට වැරදි කියන්න බෑ. අමොත් මේක පාරම්පරික වචන තුනක් විතරයි. දේශනාවලකට තියෙන්නේ බණ ඇසු අය බණ තේරුම් අරගෙන ගාච්ඡාමි කියලා කියනවා නෙවෙයි. එහෙම කියන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටිනවා මම තෙරුවන් සරණ කරගන්න උපාසක කෙනෙක්ට උපාසිකාවකට සල්තන සේක්වායි. මේකට රුවන් කියලා කිව්වේ එයා ඒ දවස්වල තිබුණ වටිනාම දෙයක් තමයි රන්. මේ රන්වලටත් වඩා වටිනා බැවින් තමයි මේ රන් වර්ග තුනක් ගැන සඳහන් කළේ. රන්වල තියෙන වටිනාකමටත් වඩා ඉහළ වටිනාකමක් තියෙන නිසා මේකට රිබලියන්ස් කියලා කියනවා. ඉංග්‍රීසියෙන්ුත් නේද? අපි කියන ත්‍රිවිධ රත්නේ කියලා. දැන් මේ ත්‍රිවිධ රත්නයේ තියෙන සද්ධර්මය අසද්ධර්මයයි හොයාගන්න යන්න ඕනේ. ත්‍රිවිධ රත්නයේ තුලත් තියෙනවා මොකද්ද? සද්ධර්මයක් සහ අසද්ධර්මයක්. අවාසනාවකට මේ සිංහල පරිවර්තනයේ පොතේ මුල ඉඳලම තියෙන ත්‍රිවිධ රත්නය පිළිබඳ අසද්ධර්මය. කොතනින් කියවුවා? බුදුන්ද ධර්මයද සංඝයාද සරණයාද? එහෙම නෙවෙයිද තියෙන්නේ? ඉතින් ඒ වදනෙන් අපි ඊට පස්සේ ගන්නේ බුදුන් යනු එදා ಭಾರತයේ වැඩ සිටි ශාක්‍ය වංශයෙන් විවිධ පැවිදි වූ අබ්බමරු කෙස් ඇති දෙතිස් මහා පුරුෂ ලකුණු ඇති සතරරියන් පුරුෂයා බුදුන්. දැන් ඉතින් ඊට පස්සේ ඒක කල්පනාවකට එළමෙනවා. එයා ඉතින් අපින් දැන් ළඟින් ඉවරයි. සරණ යන්න විදිහක් නැහැ ආය. එහෙනම් ආය අලුතෙන්ම බුදුන් පහල වෙන්න ඕන සරණ යන්න. යමෙකුගෙන් අහුවොත් ධර්මය කියන්නේ මොකද්ද කියලා ඔබ වහන්සේලා කියන බණ. එහෙම නැත්තම් ඔය ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනා. ඒ තමයි ධර්මය. ඊළඟට සංඝ ඔබ වහන්සේලා වැඩ ඉන්නේ. සිවුරු පරවන් ඉන්නේ රත් පාටට කාපාන. කවුද? සංග්‍රහ මෙසේ නොවේද ධර්මයේ ඉගෙන ගන්න පෙර ඔබ බුදුන් දාන් සඟුන සැලකුවේ? ඈ මෙසේ බුදුන් බුදුරජාණන් වහන්සේ දහම් ධර්මය සඟුන සම්. දැන් ඉතින් මේ තෙරුවන් වැඩ ඉන්නේ පන්සලේ තුම්පලක. අර බුදුන්. අර දහම්. මේ සංඝ. මෙහෙම තෙරුවන් සරණ යන තාක්කල් නම් සැබෑ තෙරුවන් හඳුනගන්න හම් වෙන්නේ නැහැ. සසර දුකින් මිදීමට අවශ්‍ය තෙරුවන් බවට පත්වන්නේ නැහැ. තෙරුවන් සරණ වෙන්නේ නැහැ. මේක හොඳයි මොකටද? කියන්නේ. උදේ දවල් හවස කියකියයි. දැන් අපි මේ බුදුන් යනු විග්‍රහයේදී අපේ ධර්ම දේශනාවල තියෙනවා බුදුන් යනු පුංචි ළමයින්ට ප්‍රතිමාවක්. බුදුන් යනු ලොකු අයට ಭಾರತයේ වැඩ සිටි ගමන් බිමන් කළ සංචාරය කළ සතර දියන් පුරුෂයායි. ඊට එහාට බුදුන් කාටවත් තේරෙන්නේ නැහැ. එතනින් නතර වෙනවා බුදුන්. දැන් අර අපේ කිරියම්මා මට නිවාඩුවට ගෙදර ඇවිදින් ඉස්කෝලේ යන්න යනකොට ගමට වැන්දාම මගේ පුතා බුදුන් දැකනවා. මම කොහොමද හිතුවේ? මේ අද දකින්න විදිහෙන් මම හිතුවාද? නෑ එහෙම හිතන්න වඩා නුනක් තිබුණේ නෑ. හොඳ ප්‍රාර්ථනයක් කිරියම්මාගේ තියෙන්නේ නම් මටත් නිවන් ලැබෙන්න ඕන අනාගත බුදුහාමුදුරුව තමයි දකින්න ආවම. මොකද කිරියම්මත් ඒකනේ ප්‍රාර්ථනා කළේ. දැන් ත්‍රිවිධකයේ කියවගෙන කියවගෙන යනකොට මට හම්බ වෙනවා සම්බුද්ධත්ව සූත්‍ර. බුද්ධත්වයේ ගැන තමන් වහන්සේ ලෝට එලිකරේ ලිපිලි. මෙයා ඒවා කියවලා තියෙනවද නැත්නම් අහලා තියෙනවද? අහලා ඇති මගෙන්. නේද? මේවායේ උන්වහන්සේ වදාරනවා නේවතාවාහං වික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ. මාන්නේ මම දෙවියන් සහිත බමුන් සහිත මරුන් සහිත මේ ලෝකේ ඔය ටික තියෙනවා දෙකේදී. එකපලක තියෙනවා ආස්වාදයේ ආදීනව නිස්සරණ. ආස්වාදයේ ආස්වාදයේ වශයෙන්ද ඉහි ආදීනවද ඉහි මිදීමද දැනගන්න තාක්කල් මම ලෝකෙට සම්මා සම්බුද්ධ කියලා ප්‍රකට කළේ නැහැ. තව තැනක තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මම මගේ ආත්මය වශයෙන් දකින තාක්කල් මම බුද්ධත්වයට ලෝකෙට ප්‍රකට කළේ නැහැ. එනම් බුද්ධත්වයේ ලෝට ප්‍රකට කළේ කවද්ද? පංචස්කන්ධයේ සිට 100ක් අනාත්මයට ලක් වූදා. දැන් එතකොට බුදුන් යන සිද්ධාර්ථ කුමාරයාද? බුදුන් යන සිද්ධාර්ථ තාපසතුමාද? බුදුන් යන ශරීරයේද? බුදුන් යන පංචස්කන්ධයේ අනාත්මය. බුදුන් යන පංචස්කන්ධයේ අනාත්මය නම් පංචස්කන්ධයේ අනාත්මය දැකීම බුදුන් දැකීමයි. එවිත බුදුන් දකින්නට බුදු සිරුරක් අවශ්‍ය නැහැ. ධර්මයේ තුලින් පංචස්කන්ධය අනාත්මය තේරුම් ගත්තාම බුදුන් බුදු වෙලා හිටියේ කොතනද කියලා තේරුම් ගන්න පුළුවන්. එවිත අර බුද්ධං සරණං ගච්ඡාමි බුදුහාමුදුරුවෝ සරණ යමි. මේ බුද්ධං සරණං ගච්ඡාමි සසර දුකින් මිදීමට පංචස්කන්ධයේ අනාත්මය දැකිය යුතුයි බුදුන් වහන්සේ නිර්දේශ කළසේක. මමද පංචස්කන්ධයේ අනාත්මය සත්‍ය බව පිළිගනිමි. එනම් සතර දුකින් නිදීමට නැවේද බුදු සරණ තියෙන්නේ? ඔව්. දැන් ඕක පිළිබඳව මම උපහාසිකුත් කියලා කරලා තියෙනවා. ඒක දන්නවා මේ හැම දෙනාම මගෙන් අහුවා. මේක දන්නේ නැති සමාජයේ ඉතින් ඔය බුද්ධං සරණං ගච්ඡාමි යොදන්නේ ඔකට නෙවෙයි. ඔකට දෙදන්නේ? අයියෝ ඒක දැකලා නැද්ද? අලුතෙන් නදන ගෙවල් වල බලන්න කොහෙද ගහලා නැද්ද කියලා. ඔය අලුතෙන් ගත්ත බස් පාර දානකොට දාලා නැද්ද බලන්න. මේ බසයට බුදු සරණයි මම නිවසට ternary සරණයි. දැන් මේක තියෙන වැරද්ද මොකද්ද කියන්න මට? ternary තියෙන්නේ නියත වශයෙන්ම මිනිස්සුන්ට ධර්මයේ තේරුම් අරගෙන සසර දුකින් මිදෙන්න. අනිවාර්යයෙන්ම ternary කරන්නේ මොකද්ද? සත්‍ය සසර දුකින් මිදෙන්න. දැන් ගෙවල් වලට සසර දුකින් මිදෙන්න පුළුවන්? බස් වලට පුළුවන් සසර දුකින් මිදෙන්න? අන්න ternary සරණ කරගන්නේ නැති සමාජයේ ternary සරණ කරගන්නේ කවුද? බස් සහගෙවල්. ඒක මං කියන්නේ මේ විවේචන තියෙන්න පුළුවන් මගේ ළඟ. ඒ විවේචනෙන් පෙන්නන්නේ මේක අසද්ධර්මය. දැන් ඔය අපිට බුදුන් විතරනේ කතා කළේ. එතකොට බුදුන් බුදුනේ සිද්ධාර්ථ පංචස්කන්ධයේදී හරි තවුස් පංචස්කන්ධයේදී හරි නෙවෙයි. බොමෙඩදී මම මගේ ආත්ම සංකල්පයේ සීතසයක් මිදිලා අර අපි උදේ මතක කළා වූ භවනෙත්ති කීනාව. නැත්ති ඉදානි පුනබ්බව කියන්න පුළුවන් නේ තමන්ගේ තණ්හානුසය ඉතුරු නැහැ. දැන් මේ උන්වහන්සේට ඇසට කනට නාසයට අරමුණු ගැටීමේදී අතීතයෙන් එන්නේ නැති බැවින් ඇලින්ද ගැටෙන්න කෙනෙක් නැති බැවින් නිරන්තරයෙන්ම පංචස්කන්ධයේ අනාත්මය තුළ ජීවත් වෙනවා. දැන් පංචස්කන්ධයේ අනාත්මය තුළ නිවේද පිරමේ දානිට වඩින්නේ. පංචස්කන්ධයේ අනාත්මය තුළ නිවේද පාරේ වඩින්නේ. පංචස්කන්ධයේ අනාත්මය තුළ නිවේද ධර්මදේශනා කරන්නේ. පංචස්කන්ධයේ අනාත්මය නිවේද සැතපෙන්නේ. දැන් උන්වහන්සේ වැඩ ඉන්නේ නිවනේද නැද්ද? අය උන්වහන්සේට මේ ජීවත් වෙන එක කලබලයි කියලා වෙනම සමාධියකට යන්න ඕනේ නැහැ. එහෙම එකක්. එතකොට උන්වහන්සේ පංචස්කන්ධයේ අනාත්මය නම් වූ බුද්ධ නම් වූ තත්වයේදී නිරන්තරයෙන් විඳින්නේ නිර්වාණ සෝය. අපටත් මේ ජීවිතයේ දුක දුකක් නැතුව ඉන්න නම් මොකද කරන්න ඕනේ? මේ පංච උපාදානස්කන්ධේ උපාදාන කියන අකුරු ටික කපලා බෑ. උපාදාන කියන මුලාව කපලා අයින් කරගත්තාම අපට පංචස්කන්ධයේ අනාත්මය මුණ ගැහෙනවා. දැන් අපි දකින්නේ බුදුන් නෙවෙයිද? අපි ඒ සඳහා සතර දුකින් මිදෙන්න බුදුන් නෙවෙයිද සරණ කරගත්තේ? එහෙම කරනවා නම් නේ. දැන් අපි ඉන්නේ බුදුන් ඉන්න තැන නෙවෙයිද? අපිට අනුබුද්ධ කියලා කියන්න ඕන නම් බලවා නොකියවත් තවන්නේ නැහැ කවුරුයි. අපි එහෙම ඉන්නවා නම් බුදුන් ඉන්න තැන නෙවෙයිද? ඉතන බුදුන් ඉන්න තැනමයි. දැන් අර බුදුන් ශරීරය, මේ බුදුන් අසත් ධර්මයේ බුදුන් මොකද්ද? එකෝ පිළිමය එක්ක ශරීරය. සද්ධර්මයේ බුදුන් නියත වශයෙන්ම පංචස්කන්ධේ අනාත්මය. අසත් ධර්මයේදී ධර්මයේ මොකද්ද? බණ කතා, ජාතක කතා, චරිත කතා, ආලෝක ධම්මි. තව තවත් එක්ක ඉන්න ධමනය කරමු. අංගුලිමාල ධමනය. නේ? තව ඉතින් මගේ පුංචි කාලේ නම් මම දැකලා තියෙනවා තවත් මොනවද මන් දන්නේ බණ જાතිය. කවි බණ, ආසන දෙකේ බණ, දමණය කරනකොට දමණය කරන බණ වල අහන්න දේවල් නෙවෙයි තියෙන්නේ. පොළොවඩක් ඇඳගත්ත යකෙක් කැවිදින් දමණය වෙන්නේ නැහැ. ආමුද්‍රෝ ඉස්සරහා යාලෝකයක් දමණය වෙන්නේ නැහැ. එතකොට ඒ තමයි බණ. ධර්මය. නැත්තම් අර පොත්වල තියෙන්නේ මොනවද? ධර්මය. කියවලා බලන්නකො පාළි දන්නේ නැත්නම් හම්බ වෙයිද කියලා ධර්මය. හම්බ වෙයිද? පාළි දැනගත්තත් හම්බ වෙන්නේ නැහැ. ඕවම තමයි මමත් කියවන්නේ. ඈ? ඕකේ තියෙනවා ධර්මය. හැබැයි ඒක ධර්මයේ දකින්න නොවන තියෙනවා. ඕකේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සමහර මම උදාහරණයක් දෙන්න ඕනේ. ඔය අද වගේ නගර දියුණු වෙන සමාජයේ ඔය අතුරු මාර්ගවල තමයි සැකල් කන්තවර තියෙන්නේ. හන්දියට තුන් මං හන්දියට හතර මං හන්දියට. ඒකවල ප්‍රධාන පාරෙන් එනකොට සැකල් කන්තවර හොයාගෙන යන්න ඕන නම් ටිකක් අතුරු මාර්ගය යන්න ඕන. මේ සඳහා මාර්ග උපදේශක අධ්‍යයන ඔන්නම තියෙන්නේ. මෙහෙම. සැකල් කාර්යාලයට. මේ ඇඟිල්ලෙන් පෙන්වලා තියෙන මොකද්ද? සැකල් කාර්යාලය. මේ ඇඟිල්ල ඔස්සේ දිහාමයි සැකල් කාර්යාලය හැමෝම. මෙන්න මේකේ තියෙන්නේ මේ සලකුණු විතරයි. අපි මේක දිහා බලන් හිටියොත් එහෙම යවි. මේකට යටින් මේ හඳුන් ගොරක්පත් කරලා දුන් ඇල්ලුවොත් එහෙම. ඒකනේ අපේ කච්චි අද තියෙන ලොකුම වැඩේනේ. කුළු විත්‍යාන අනේක. දුන් අල්ලන එක. අනේ අපරාද කමක් නැහැ. පවු නෙවෙයි. නමුත් ඕක ඇතුලේ තියෙනවා පුංචි කාරණයක්. අන්නේ පුංචි කාරණය තේරුම් අරගෙන ඒක තමන් විකරගන්න වෙනවා. බුදුන් නිලකලේ රහස තමන්ගේ කරගන්න වෙනවා. දැන් ඒ වෙනුවට අපි වෙන දෙයක් තමයි තමන්ගේ කරගන්න තියෙන්නේ. පෘථග්ජනයා සමාජයේ ජීවත් වෙනකොට පිළිගන්න ධර්මය මොකද්ද? දැන හෝ නොදැන පෘථග්ජනයා ජීවිතේ ජීවත් වෙනකොට අනුගමනය කරන ධර්මය නෙමෙයි ඒක අධර්මයක්. නමුත් ඔවුන් අනුගමනය කරනවා රහිත ධර්මය කියලා. ඔවුන්ගේ ධර්මය වෙලා තියෙන්නේ මොකක්ද? කවුරු හරි කියනවා මම දන්නවා ඔබ. සියලුම සංස්කාරයන් නිත්‍ය සුඛය ආත්මය. මේක තමයි ඔවුන්ගේ ධර්මයේ වෙලා තියෙන්නේ. ඒතන් මම හේතුහමස්නේ නියසුනේ. අර පොතේ හැම සූත්‍රයක් ගානෙම ධර්මයේ කියලා දේශනා කරලා තියෙන්නේ මොකද්ද? ඔය කියන ඒතන් මම හේතුහමස්මින් ඒසෝමේ අත්තා කියන එක වැරදි. ඔකේ ඇත්ත නේතන් මම හේතුහමස්මින් ඒසෝමේ අත්තා. ඔය ටික තේරුම් ගන්න තමයි ඔය පොත පාවිච්චි කරන්න ඕනේ. මුද්‍රරේ කරලා බෙදා හැරුවට ඔබ තේරුම් ගත්තේ නැතුව. එහෙම නැත්නම් ගල් වලට කොටලා තිබ්බට. ඒ ඔකක්වත් අපි වැඩක් ගන්න දේවල් වෙන්නේ අනාගතයට සුරක්ෂිත වෙන්න හේතු වෙන අකුරුනේ. මම දකින්නේ ධර්මය ආරක්ෂා කරනවා කියලා එහෙම නෙමෙයි. මේක හරිම විවෘත දෙයක්. මමට කියන්න. දැන් ඔබගේ පරම්පරාවල නැද්ද පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ගේන අය? අත උස්සන්නේ පහම ඉන්න ඇතිනේ. දැන් ඉතින් ඔය අත්ත මුත්තාදී මේ අය හුඟක් මිය ගියා. ඒ උනාට රෙදකම තියෙනවනේ තාම. ඇයි එහෙම තියෙන්නේ? ඒ ප්‍රධාන ගුරුවරයා නැත්තම් පියා මිය යන විට සම්පූර්ණ වෙදකමේ රහස්තික පුතාට හෝ දුවට දීලා යනවා. එන පරපුරෙන් පැවතෙන කියලා කියනවා. කෙනා මිය ගියාට ශාස්ත්‍රය නියන්නේ. ඒ නිසා නේද ඒක අද දක්වා අඛණ්ඩව පවතින්නේ. කවුරු හරි ලෝභ කරන දුන්නේ නැත්නම් එතනින් වෙදකම ඉවරයි. මෙන්න මේ වගේ මහානකමේ පවතින ශිෂ්‍ය සම්ප්‍රදාය කියලා කියන්නේ ධර්මයේ තේරුම් ගත්ත ගුරුවරයා ගෝලයාට ධර්මයේ දෙනවා. මේ පරපුරෙන්නේ මහානකම කියන එකේ ගැඹුරු අර්ථයයි. මේක අයින් වුණාට පස්සේ පරපුරෙන්නේ මහානකම මොකද්ද කරන්නේ? මොකද්ද? ගුරුවරයා කරේ පටි ගැට ගන්නවා. අවිච්ඡින්න සිවුරු පටි පරම්පරාව කියලා කියනවා. අද සමාජයේ මහානකම තියෙන්නේ සිවුරු පටි. ආනෝනාව සිවුරු පටිය වලින් ජීවිත අවසානය දක්වා බැහැර වෙන්න බෑ. පටි හෝ අදාළ කොටසක් ශරීරයේ තියෙන එකෙන් තමයි මහානකම රැකෙන්නේ. එනම් පිළිගන්න සම්මත මතය. නමුත් ධර්මයේ දුටු ගුරුවරයා ශිෂ්‍යයාට ධර්මය දෙනවා. ඊළඟ පරපුරටත් ධර්මය දෙනවා. එනම් විසු පරපුර මගින් මොකන්ද රැකින්නේ? තමන් අවබෝධ කරගෙන නිවීම තුළින් තමයි ධර්මය රැකෙන්නේ. අවබෝධ කරගත්තේ නැතුවම මේ වගේ දේවල් විහාරස්ථාන වල තියාර රැකගන්නකදී ඔබට ඉතින් කියන්නේ මේ පාලි ගාථා මතක් වෙන්නේ නැහනේ. මේ ගොපල්ලා. ගොපල්ලා උදේ ඉඳලා රෑ වෙනකම් මොකද කරන්නේ? හරක් එක දක්වගෙන ගිහිල්ලා කැලේ ඇවිදින්න අර සතුන් කන්න දෙනවා. දිලා උදේ යාවස ගැට ගහලා යනවා. මොනවද ලබන්නේ? වැටුප් සොච්චම. පස්වෝ රසේ ලබන්නේ කවුද? ගව හිමියා. ඔබට මම යෝජනා කරන්නේ ගොපල්ලෙක් වෙන්නද ගවහිමියෙක් වෙන්නද? ඒනට රටේ හුඟක් ඉන්නේ ගොපල්ලෝ. මෙතෙක් ආපු පරම්පරාවේ අපට ওই පොත් එක රැකලා දුන්න ඇරුණාම ගවහිමියන් හිටිය බවක් අපි දකින්නේ නැහැ. අපිත් ගවහිමි මේ ගොපල්ලෝ වෙලා හරියන්නේ නැහැ. මේ පොත රැකීමෙන් ධර්මය රකින්න එක වෙනුවට අපි ධර්මයේ තේරුම් අරගෙන ආර්ය පුද්ගලයෝ බවට පත් වෙලා මගෙන් නම් මගෙන් පසු ඉන්න පැවිදි පරම්පරාවට හෝ ගිහි පරම්පරාවට මම මේක දෙනවා. මම යයි. නමුත් අපේ තියෙන අවබෝධය ඊළඟ දෙනෙක්ට දෙනවා. එහෙම නෙවෙයිද මේක රකින්න පුළුවන්? එසේ රැකගත යුතු සාහිත්‍යයේ සරණගත ගත යුතු ධර්මයේ කුමක්ද? දැන් බව නිත්‍ය ඇති වෙන නිසා බව නිත්‍ය ශීලයන්නේ කොහොමද කියලාද පෙන්වන්නේ? සංස්කාර යමෙක් මමකට මගේකට ගනීද ඒ ස්කන්ධ පංචකේ නැති ගියාට යලියුමතට හේතු ඉතුරු වෙමින් තමයි යන්නේ. එතකොට ඒක භවයේ සෑවීමක් නෙමෙයි භවයේ රැස්වීමක්. මේ භවයට හේතු ඉතුරු වීම නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් සොයාගත් සහ දේශනා කළ දේ තමයි ඔබ හදවතින් පිළිගන්න සංස්කාරයන් අනිදුක්ඛානාත්ම බව එසේ බලා ඔබේ ආශ්‍රවසේ කරගන්න. දැන් සරණ කරගත් ධර්මයේ රූප සියලුම සංස්කාරයන් අනිදුක්ඛානාත්මය නොවේද? ඒ සද්ධර්මයයි. සංස්කාරයන් අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම සද්ධර්මයයි. ඉන් පිටතර මොනවා හරි දෙයකට ධර්මයේ කියනවා නම් ඒ ඔක්කොම අයිති වෙන්නේ අසද්ධර්මයට. දැන් දැක්කද පඹයාගේ පැත්ත? දැක්කද ගොවියාගේ පැත්ත? තව ටිකක් එහා පරම්පරාවෙන්ම අපට හුරුම වෙනවා ගිහි පැවිදි විවාහාරය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. සුදු ඇඳගත්තොත් උපාසක උපාසිකා. රතු පාට ගා පාට ඇඳගත්තොත් පිරිමි නම් භික්ෂු, කාන්තා නම් භික්ෂුණී, අද නම් ඒකට තිල් මාතා කියලා තව බාල කරපු නමකුත් දාලා තියෙනවා. මම නම් කියන්නේ නිවන් අවබෝධ කරගන්න ඕන නම් ප්‍රත්‍යපාදව සලසා දෙන්නේ නැති සමාජයේ සිල් මාතා වෙලා දුක් විඳින්න ඕනේ නැහැ. හාමුදුරුවන් තියෙන පත්‍ය පාදයේ නිර්මාතාවන්ට නෑ කලාතුරකින් කෙනෙකුට තියෙන්නේ. ඔබට අවශ්‍ය නිවන් නම් ඒකට පියුර ඕනේ නැහැ ධර්ම අවබෝධයයි ඕනේ. ජීවත් වෙන්න ආදායමක් තියෙනවා නම් ඒ ආදායම තියාගෙන අපරාධයක අතහැරලා මම මහාන වුණා කියලා තවත් මමත්යක් හදාගන්න කිසි තේරුමක් නැහැ. මම එහෙම සමාජයේ දැකලා තියෙනවා. මම මෙච්චර දේවල් අතහැරලා මහාන වුණේ. ඒ වුණාට ධර්මය හම්බුනේ නැත්නම් ඔබට කියන්න දෙන්නේ මොකද්ද? මහාන වුණා නෙමෙයි මා නැහුණා කියලා කියන්නේ. එරුණා. ඔබට හොඳ කතා දෙකක් තියෙනවා අපි දෙන්නෑනේ වෙනද නේ මම මේ කියන්නේ. දැන් මගේ ළඟට ආපු දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. අර ඊයේ නේ අවුරුදු 25ක් ඇතුළත. මේ කතාව කියනවා. ධර්මශ්‍රවණය කළා ඔයගොල්ලෝ වගේ. කරුණාමයි දෙන්නේ කිට ගැයන් ළමයි දෙන්නේ. දැන් ඉතින් මහාන වෙන්න කල්පනා. දැන් මට කියන්නේ නැහැ මගෙන් අහන්නේ නැහැ මගෙන් නෙබන අහන්නේ. කැනැත්තෙන් හිතියා. හැබැයි මම කිසි විදිහකට අවසර දුන්නේ නැහැ. ඒ නිසා ඒ පැවිදි අදහස අපහැරලා. ඒ නිසා වුන් තාම ජීවිතේ අපුරුවට ඉන්නවා හොඳ යහපත්කමක් ලබාගෙන තිබෙනවා. ඇයි අර සුරක්ෂිත බවක් නැති කුටියකට අහරණ කරලා දාලා හිතන් ගිර කරලා දුක් විඳවන්නේ? අස්තර ආදායමකුත් නැහැ. හොයා ගන්නත් අමාරුයි. මම දන්නවා සිල් මෑණිවරු බොහෝ දෙනෙක් ඉදිරියදා හොයාගෙන ජීවත් වෙනවා. පන්සල් වගේ හරියට දියුණුවක් නැන් කීපයයි තියෙන්නේ. මෑතදී මගෙන් බණ අහලා පිරිසක් මහාන වෙන්න ලෑස්ති. කණ්ඩායමක්ම කාන්තාවක්. හරිද? මට කියලා සිල් මෑණි කෙනෙක් හොයලා දෙන්න මහාන කරලා දෙන්න. මම සිල් මෑණි කෙනෙකුට කතා කරලා දෙන්න මේ පාටි බෑ කිව්වේ නැහැ. ඒ අතරේ මම ඉතින් බණ කියාගෙන ගියා. නැනි මනත් අහගෙන යනවා මනත් තේරෙනවා මනත් පිළිපදිනවා ඊට පස්සේ ඉතින් හොඳට සමීපයි උදව් කරනවා අවුරුද්දක් විතර ගියා. දැන් අර මහාන වෙන්න යෝජනා කරලා අරව අතහැරලා කට්ටියක් කණ්ඩායමක් මහාන වෙන්න. ඒ ළඟදී මම දවසක් ඇහුවා ඔබතුමියන්ගේ අර මහාන වෙන්න කල්පනාවට මොකද දැන් උනේ? අනේ ස්වාමීන් වහන්සේ ඒක අතහැරලා දැම්මා. දැන් මම ඉඩකඩ දුන්නේ නැති නිසා. ඒ කියන්නේ මට තේරෙනවා ඒ අයට රැකියාවක් තියෙනවා විශ්‍රාමයකටපත් තියෙන සුරක්ෂිත බවක් තියෙනවා. ඒක තුළ ආහාර ටිකක් අරගෙන ධර්මයේ දිනු කරගන්නකෝ. අරක අතහැරලා දැම්මෙන් පස්සේ කොහාට වගේ අතරන වුණාම අසරණ වෙන්නේ නැද්ද අප? එහෙනම් මේ කාන්තා පස්සයට මම නම් කියන්නේ Tamanta විශ්‍රාමයකටපත් එහෙම තියෙනවා නම් ආපහු සිවුර ඇඳුම මාරු කරගන්න ඕනේ නැහැ. කොන්නම් ගෙදරම වෙන තැනක් හදානයි මොනවා හරි ඒක ඉස්සරහට ගෙනියන්න. මේ සමාජයේ සිල් මෑණිවරුන්ට පාමුදුරන්ට පිළිගත්ත තැන නැහැ. කලාතුරකින් කෙනෙකුට තමයි තියෙන්නේ. අනිත් අය ඉතා අපහසු ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕන කරුණ ධර්ම අවබෝධය අරන විට ඇඳුම නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. ඊළඟට අපි එතන ඊළඟ වචනෙට එනවා. දැන් බුදුන් කීවේ මේ ශරීරයේ හිරරට කුංචි කාලේ ලොකු ශරීරයට ළමම් තරුණ කාලේ ධර්මයේ තේරෙනකොට පංචස්කන්ධය අනාත්මයි. ධර්මයේ කියන දන්න කාලේ වනපතට තේරෙනකොට සංස්කාර අනිද්දුක අනාත්ම බවට. ඒ වගේ තේරෙනකොට සංග කීවේ කාටද කියලා මම කියලා තියෙනවා දන්නවද? දැන් මටත් ඒ නම තියෙනවානේ සංඝයා වහන්සේලා කියලා. ඔව්. අපි සංග කියන වචනේ මුලට යොදනවා සම්මුති සංග කියලා යොදනවා. මහා සංග කියලා යොදනවා. ආර්ය සංග කියලා යොදනවානේ. ඔව්. මේ විදිහට අපි මේ ඇඳුම අනුව වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා වික්ෂු වික්ෂුණී කොටසට සංග කියලා කියනවා. හැබැයි ඒක කපස්සේ කාලේ හදාගත්ත දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ සංග භාවය පනවන්නේ කොතනද? මේ ත්‍රිලක්ෂණය කියලා ධමයක් බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරලා පෙන්නනවා. මෙන්න මේ ත්‍රිලක්ෂණය කෙරෙහි යමෙකුට මොනවා වෙන්න ඕනද? ව්‍යක්ත වෙන්න ඕන. විශාරද වෙන්න ඕන. විනීත වෙන්න ඕන. බහුසුත වෙන්න ඕන. ධර්මදර වෙන්න ඕන. ත්‍රිලක්ෂණේ නම් වූ ධර්මෙහි ධම්මාන ධම්ම පටිපන්න වෙන්න ඕන. කවුද? යම් භික්ෂුවක්, යම් භික්ෂුණියක්, යම් උපාසක කෙනෙක්, යම් උපාසිකාවක්. ඕනෑම කෙනෙකුට මේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්ම පටිපන්නෝ කියන උපාධි ටික උරුමයි. අද දින විදිහට උපාධි කියලා ගමු කරන්නේ ප්‍රතිපදා නැත්නම් පට්ටම් කියලා. මේ தත්වයන්ට ඔබට එන්න පුළුවනි නම් ඔය ඉන්න ඇඳුම තුලම මේ ඇඳුමේ නම් මම ඔය ඇඳුමේ නම් ඕගොල්ලෝ. බුදුහාමුදුරුවෝ අකට මොකද කියලා තියෙන්නේ? සංඝං සෝ බෙන්ති. ඔබ එතකොට සංඝයා බවටපත් වෙනවා, සංඝයා නියෝජනය කරනවා, සංඝයා පොබවනවා, සංඝ සභාව සංඝ ස්වභාවයේ නියෝජනය කරනවා, සාලෝකමත් කරනවා. දැන් එතකොට අර හාමුදුරුවන්ගේ සරණ කියන එක හරි දෙතෙන්ද? සංඝන් සරණං ගච්ඡාමි කාගේ සරණද? සංඝයාගේ සරණ. වැරදි බණවල තියෙන්නේ එහෙමයි. හාමුදුරුවන්ගේ සරණ. දැන් අත්තාහි අත්තනෝ නාතෝ යටතේ. මොකද්ද අත්තාහි අත්තනෝ නාතෝ කියන්නේ? තමන්ට තමන්ගේම පිහිටයි කියන දර්ශනය යටතේ සංස්කාරයන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේ සංඝය තමන්ට සරණ වෙන්නේ නැද්ද? එසේ බලන්නා සංඝයා වෙන්නේ නැද්ද? එතකොට කාගේවත් සංඝයේ සරණද එතන තියෙන්නේ? තමන්ගේ සංඝයේ සරණද? දැන් බුදුන් පිළිමය දහම් පොත සංඝයා හාමුදුරුවෝ යන අසත් ධර්මයයි. බුදුන් පංචස්කන්ධයේ අනාත්මය ධර්මයේ තිලක්ෂණය එසේ බලන්නා සංඝයා යනු අන්තර්ජාලයට මම එකතු කරලා තියෙන බණක තියෙන දෙයක් ඕක කොහොම නෙමෙයි කියන්නේ කවුරුත් මට කතා කළේ නෑ අද වෙනකම්. වැරදි නම් ඊට වඩා දන්න කෙනෙක් කියන්නටයි ඔක වැරදි අයින් කරගන්න කියලා. නෑ ඒක නේ කතා කරත්තානේ. ඔබට මම මේ කියන්නේ මෙහෙම පිළිගන්න කියලා නෙමෙයි මට තේරෙන හැටි. මට පේන්නේ නැහැ. ඇත්තනම් පිළිගන්න. නැත්නම් පරණ උතුම් පොළටම වැඳලා ඉන්නේ. ඈ? තේරුවා. මොකද මේ තෙරුවන් හරිම වටිනා ශාසනය. මොකද කෙනෙක් සතර දුකින් මිදෙන්න මොන සරණෙන්ද? තෙරුවන් සරණ කරගැනීමෙන්. තෙරුවන් සරණ කරගත්තාන් තෙරුවන් හඳුනා ගන්න ඕන. තෙරුවන් හඳුනා ගත්තාම මේ ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්නේ පන්සලේ තුන් පොළට නොව තමන්ගේම හදවතේ. ඒ තෙරුවන් නම් නියත වශයෙන්ම ඔබට භවනෙත්තිය කීන කර දෙනවා ඇති. අර තෙරුවන්ට භවනෙත්තිය කීන කරන්න බෑ ඔබ. අනු පිටපැත්තේ ඉන්නේ. එහෙම තමා තුලින් දකින්න ඕන ධමයක් තමයි මේකතල පවතින්නේ. අපි කතා කළා තෙරුවන් සම්බන්ධයෙන්. මේක වචන 25ක් විතර තියෙනවා රැඳෙන්න කල් කියන්න දියා. ඊළඟට යනවා අපි තව දෙයක් ප්‍රයගන්න. ඒතම් බුද්ධාන ශාසනං තියෙනව නේද ගාථා පදයක? එහෙම ඔව් පොඩි අකුරක් උදන අඩු වෙලා තියෙනවා. ඒ හින්දා ඒක වැරදි විදිහට කියනවා. ඒතම් බුද්ධාන ශාසනං කියලා කියනවා සිංහලට හරිලා ගන්නවා. නමුත් ඒක පාලියෙන් බුද්ධානම් ශාසනං බුදුවරුන්ගේ නිර්දේශය ශාසනං කියන්නේ එතන ඉගැන්වෙන. දැන් බුද්ධ ශාසනය අපි හොයමු. යම් ගමක නටබුන් වේති වූ විහාරස්ථාන අලුත් වැඩියාවී පිළිසකරවන්නේ නම් එතන බුද්ධ ශාසනය දිනුනොයි කියලා කියන්නේ නැද්ද? දැන් පන්සල හරි දිනුනොයි කියලා කියනවා නේ. එතකොට බුද්ධ ශාසනය මොනවද? ශාරීරික පාරිභෝග උද්දේශික දෛත්‍යස්ථාන සමග සංගවාසය. ඒ ටික අලුතින් හදන එක දිනුන කරන එක තමයි අපේ බෞද්ධයෝ බොහෝ දෙනෙකුට සහ ආමුද්‍රව බොහෝ දෙනෙකුට බුද්ධ ශාසනය දිනුන ක්‍රීම කියලා කියන්නේ. හොඳයි ඒවා රැකගන්න එපාද? දිනු කරන්න එපාද? ආරක්ෂා කරගන්න එපාද? ඕනේ. කුමක්ද එහෙනම් බුද්ධානං සාසන? සම්වාපස්සකරණං සතරස්ස සම්පදා සරිත් පරිදක්. ආන් මේ පද තුනේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය. මේ தත්තරදි. මේනි පදේ විශේෂයෙන්ම වැඩි. පළවෙනි පදේ මොකද කියන්නේ? සියලු පව් නොකල යුතුය. කාර්ය සියලු පව් නොකර ඉන්න පුළුවන්? පෘථග්ජනයිට පුළුවන්ද? නෑ. රහතන් වහන්සේ නම් අපිනම් සියලු පව් සිදු වෙන්නේ නෑ. ආර්ය පුද්ගලයෝ පව් කිරීම අතහැරගෙනමින් යනවා. මොකද පාප මූලය ලෝභ මෝහ ද්වේෂ මෝහ. එහෙනම් මම මගේ කියන සංකල්පයෙන් සිදු වෙන දේවල් තමයි පව්. එහෙනම් ආර්ය පුද්ගලයෙකුට අනිත් දුක අනාත්ම වශයෙන් බැලීමේදී විතරයි පව් සිදු වෙන්නේ නැත්තේ හෝ පින් සිදු වෙන්නේ නැත්තේ. සියලු පව් නොකල යුතුයි කියලා අපි පාඩම් කරගත්තら පුතන්ගෙන ගුවේ නම් අපි ඉන්නේ යතර අනුසය තණ්හාව තියෙනකොට මූලිය තියෙනකොට තරහ එනවා. ආවොත් බණින්න හිතෙනවා, ගහන්න හිතෙනවා, බණිනවා ගහනවා. හැනුම් පදයක් කියන්න හිතෙනවා, කියනවා. ඒ වගේ ඒක නොකරත් නොකරනම් නෙවෙයි. කරනවා. සම්භාවස්ස කරනවා. පුතන්ජනාය ඇති සිද්ධ වෙනවා. දැන් ඊළඟට කුසලස්ස උපසම්පදා පින්කල යුතුය ඇතැම්මගේ අර්ථය. තමත්තාගේ අර්ථය ගොවිතැන් කරන්ට වෛද්‍යවරයෙක් වෙන්න කුසි විද්‍යාඥයෙක් වෙන්න වෙන මහත්යෙක් වෙන්න දක්ෂතා තියෙන කුසලස්ස උපසම්පදා. ඔවට කියන්නේ හදපු බණ. එක එක්කෙනා තමන්ගේ පැත්තට බණ හදන කුසලතා. කුසලතා කියන්නේ දක්ෂභාවය කියන්නේ. එහෙනම් ඔය බුදුහාමුදුරේ දේශනා කරේ වෙන මහත්යෙක් වෙන්න කියලාද? ගොවියෙක් වෙන්න කියලාද? ආ කුසලස්ස උපසම්පදා කියලා? නෑ. තේරෙනවා? කුසලතා සම්බන්ධයෙන් මෙන්න මෙහෙම දෙයක්. දේනේ වික්‍රේ ධම්ම. කතනේ දේ. දාත කුසලතාච මානසිකාර කුසලතාච. අහලා ඇති කවුරු හරි කලාතුරකින් මුලින් මම ඔය කියුංග කාලෙකදී ඉස්සෙල්ලා ධර්මතා දෙකක් තියෙනවා. අපි බෞද්ධයෝ නම් අපි දක්ෂ වෙන්න ඕන දාත කුසලතාව තියෙන්න ඕන කියලා. ඒ වගේම මානසිකාර කුසල මෙන්න මේ දෙක තියෙනවා නම් තමයි කුසලස්ස උපසම්පදා කරන්න පුළුවන් වෙන්නේ. තව විස්තර කියන්න ගියොත් එහෙම ධාතු කුසලතා කියන එකේ තේරුම අපි මේ සත්වයේ පුද්ගලයෙක් වශයෙන් කතා කරන මැෂින් එකක් වගේ අපි ළඟ තියෙන්නේ ප්‍රසාද 6යි, ගෝචර රූප 6යි, මානසිකාර 6යි. මේකට කියනවා අටලොස් ධාතු. එතකොට අපි ධාතු 10කට මූලයන් වශයෙන් අපට පේන්න වෙනවා. එහෙම දකින්න පුළුවන් නේද? අරමුණක් ගැටියුදු කිරීමේදී සත්‍ය පුද්ගලෙක් නොව චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. ගාන ධාතු, ශබ්ද ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. දැන් 3 3 6 18යි නෙවෙයි. මේ 8ලස් ධාතුව තමයි ජීවත් වෙනකොට තියන්නේ. මේ අටලොස් ධාතුව ව්‍යාපනක මේ අටලොස් ධාතුවට මෙතෙන්ද එකතු වෙනවා තව කෙනෙක් මම. ඔය අටලොස් ධාතුවේදීම රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ සමග ඔබ මමත්වයෙන් යුක්තයි. කටයුතු කිරීමේදී. දැන් කුසලතාව මෙතන තියෙන්නේ එතකොට. ඒකට කුසලතාවය කියන්නේ. ධාතු කුසලතාවය කියන එකේ තේරුම අටලොස් ධාතුව මමත්වයෙන් ශූන්‍යයි. අටලොස් ධාතුවක් පවතිනවා. ඒක මමත්වයෙන් ශූන්‍ය නම් තමයි එහෙම දකින්න පුළුවන් ඕන තියනවා නම් තමයි කුසලතාවය. ධාතු කුසලතාවය. මනස්කාර කුසලතාවය මොකද්ද ඒක? මානසිකාරයට අර්ථ දෙකක් තියෙනවා. මානසිකාරය කියන්නේ සිහිපත් කර දීම කියන එක. අසවලාමට බැන්න, අසවලාමට ගැහුවා, මවුත පලි ගන්න ඕන, එකට එක කරන්න ඕන, විදවන්න ඕන, අනුම්පද කියන්න ඕන. මේවා තව තියෙන වචන කිව්වානේ. මොකද්ද මේ? භූණියම් කරන්න ඕන, මිරිස් සමරන්න ඕන කොච්චි. අර විදියම දිනන ඕන දවරන කියන්නේ එහෙම තියනවා නම් මොන කුසලතාවයද එතන තියෙන්නේ? අයෝනිසෝ මානසිකාර අකුසලතාවය. අයෝනිසෝ මානසිකාර අකුසලතාවය. අකුසලතාවය එහෙම ක්‍රියාත්මක කරන්න ආර්ය පුද්ගලයෙකු ඉර නැහැ. මොකද කරන්න ඕන? අවසන් කරන්න ඕන. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් කාම විතරක, ව්‍යාපාද විතරක, විඤ්ඤාණ විතරක එන වෙලාවට එයින් මිදීම සඳහා, ශූන්‍ය වශයෙන් දැකීම සඳහා මානසිකාරයේ යෝනිසෝ කරගන්නකොට තියෙන තැන තමයි මානසිකාර කුසලතා. මෙන්න මේ කුසලතා දෙක තුල තමයි ඊට පස්සේ අපිට කුසලස්ස උපසම්පදා අනුගමනය කරන්න පුළුවන්. කුසලතාවයන් වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් මින් පිටස්තර තියෙන ඔක්කොම සද්ධර්මයේද අසද්ධර්මයේද? සද්ධර්මයේ බලන්න යා. ඒක කොච්චර කල් ගියත් වෙන වෙන જાති හැම වෙයි නිවීම හැම වෙන්නේ නැහැ. එහෙනම් කුසලස්ස උපසම්පදා යන්නට ඉතා ගැඹුරු පැහැදිලි අරුතක් තියෙනවා. පිංගල හිතේ නෙමෙයි, කුසල් කළ යුතු නෙමෙයි. අරලස් ධාතුව මමත්වයෙන් ශූන්‍ය බව දැකීමට දක්ෂ විය යුතුයි. අරමුණක් අරමුණක් පාසා මානසිකාරයේ අයෝනිසෝ බවින් මුදවාගෙන යෝනිසෝ බවට පත් වීමට දක්ෂ විය යුතුයි. අන්න කුසලස්ස. දැන් මෙතනින් පස්සේ තමයි එයාට තමයි සචිත්ත පරියෝ දඹතන්. හිත දමණය කරගන්න පුළුවන් ඇත්ත දැක්ක කෙනාට තමයි නැත්තට ඉඳ නොදී. ඒකට තමයි විරිය වනකම තියෙන්නේ. ඈ විරිය කරනවා කියලා කියන්නේ ඒකටයි. අර පරණ පාරට ඇදගෙන යන්න දෙන්නේ නැතුව මමෙන් මාගේ මම මුලාවට ඉන්න දකිත් ඕනේ. දැන් මොකද්ද මම මේ කියන්නේ? මෙන්න හේතන් බුද්ධානං සාසන. දැන් පිටිවා ගන්න ඕන කොහේ හරි ගොඩබිමකද? දූපතකද? පන්සලකද? දිනු කරන්න ඕන කොහෙද? තමන්ගේ හදවතේ. හරි අරවත් දිනු කරන්න ඕනට එක ගන්න ඕන. මොකද ළමයින්ට බලන්න කාට හරි වඳින්න මේ වගේ ධර්ම දේශනා කරන්න මැදිස්ථාන නැහැ. ඒවල් වලින් නේ. නිසා එහෙම පැත්තකුත් ඒක තියෙනවා. ඒ පිළිබඳ වේලාම සූත්‍රයේ සඳහන් කරන්නේ අටවෙනි අංකයේට ආමිස පූජා අතර පළවෙනි පූජාව ditth සම්පන්නෙක් නැතුව දෙන දාණය. ditth සම්පන්නෙක් කියන්නේ මාර්ගඵලාර නොවන කෙනෙක්. එතනින් එහාට මාර්ගඵලලාභී සෝවාන් චතුර්දාගාමි අනාගාමී අරිහත් පසේ බුදුන් බුදුන් බුද්ධුන් සමග සංඝයා. මේ දෙන දාන එකින් එකට වඩා ආනිසංසයි කියාගෙන ඇවිදින් පැහැදිලි කරනවා. හතර දිසාවෙන් වඩින ආරි මහා සංඝ රත්නයට ආවාසයක් සාදා පූජා කිරීම ඊටත් වඩා මහත් ආනිසංසයි. ආමිෂ පූජාවේ ඉහළම එක තමයි මේ කියන සංඝාවාස අධිනී පැත්තේ පහසුකම් සාධන එක කියන්නේ. එතනින් එහාට තව ලොකු පූජා වර්ගයක් තියෙනවා. ඒ වයිති වෙන්නේ මොනවටද? තව තුනක් හතරක් තියෙනවා. ඒ ආයිති වෙන්නේ ප්‍රතිපත්ති පූජාව. එකක් පස්තරින්ම ඇලකීම. එකක් සදහෙතින් දරුවන් සරණ යාම. අන්නේ සදහෙතින් දරුවන් සරණ යාම යනු අර පුංචි කාලේ කියපු එක නෙමෙයි දැන් මම පොඩකට ඉස්සලා පැහැදිලි කරපො. දරුවන් හඳුනාගෙන සසර දුකින් මිදීමට සරණ කරගැනීම. තව ටිකක් එහාට ගත්තොත් අසුරු ගසන සරත් තරන්වත් අනිත්‍ය වැඩිම තව ටිකක් එහාට ගත්තොත් මරණ අසතිය වැඩිම මරණ සතිය වැඩිම කියලා කියන්නේ ඕම වැරදි පැත්තට ආයෙත් කියලා දෙන්න වෙනවා මම මහලු වෙනවා මම මැරෙනවා එහෙම කියලා හිත හිතා ඉන්නවට නෙවෙයි මරණ සතිය කියන අපේ රටේ ඔක්කොම මරණ සතිය කියන්නේ ඒක දැන් මේ අවුරුදු 30 40 ඒවා ජීවත් වෙන්න කවදා හරි මැරෙනවා කියලා හිතන්න ඔව් ගන්නන්නෙත් එහෙම මරණ සතිය කියලා කොහෙ තියෙන බණක්ද දන්නේ ත්‍රිපිටකේ නම් එහෙම එකක් නැහැ මම වයිලද කියන්නේ ත්‍රිපිටකේ නම් මේ කවදා හරි දවසක මම මහලු වෙනවා මැරෙනවා කියලා හිතන්න කියලා දේශනා කරපු එකක් නැහැ උන්වහන්සේ වදාරන්නේ ඔබ මේ මොහොතේ අරමුණ අල්ලා ගන්න නැත්නම් ඉතුරු නැතුව මැරෙනවා. ලෝභදේශ මොහයන් ඉතුරු නැතුව මේ යනවා. එසේ දකින්න තියෙන සිහියට තමයි මරණ සතිය කියන්නේ. මොනවද මේ යන්න ඕන? මම නෙවෙයි මැරෙන්න ඕන. කෙසලොම් නිය දැක්කනේ. ලෝභය, දේශය, මොහය, අනිදුක්ඛානාත්මය වැනි ධර්මීය සරණින් මෙය ආයතුයි. එවිට එතන තියෙන්නේ මරණයට සිහිය. මරණ සතිය. ඔන්න සද්ධර්මය. අර මහලු වෙනවා මැරෙනවා කවදා හරි කියලා මේ නොබෙරෙන අනාගතය ගැන හිත හිතා බය වෙන එකට මරණ සතිය. බය හිතෙන්නේ නැද්ද එනවා? පුතක් දැන කියනවා බය හිතෙනවා. අපේ මාත් කවදා හරි මහලු වෙනවා මැරෙනවායි. මහර මරණයට සහ මහලු වීමට බය කවුද? මම. හොයි මම මැරුණොත් ස්කන්ධ පහෙන් පහට. පස්සේ මැරෙන්න ඉතුරු වෙනවද මම ආයි? මට කියන්නේ ඉතින් බුදුන් රාහතුන්ගේ මැරෙන්න කෙනෙක් නැති හින්දා නේ බය නැත්තේ. කල්පියා මම මැරුණා ඒගොල්ලෝ. දැන් පස්සේ ස්කන්ධ පහක විදිය මැරීම ස්කන්ධ පරිණාමය යනවා මැරෙන්න කෙනෙක් ඉත නැති හින්දා මරණ දුකක් නෑ. අපි කල්පියාම බය ගන්නනවා. අපේ කවදා හරි ඔක්කොම දාලා යන ලෙඩ වෙනවා මැරෙනවා. එහෙනම් දැම්මම හිතන්නලු මම මහලු වෙනවා ලෙඩ වෙනවා මැරෙනවා. වැඩක් වෙයිද? තමන් රවට ගැනීමක් කියලා. එහෙනම් මරණ සති වික්‍රේ භාවයට අමත ගදා අමත පරිවසානා කියලා තියෙනවා. අමතෝ ගදා අමත පරිවසානා. ඒක තේරුම ගන්නවද? ඔබ මරණ සතිය භාවිතා කරන්න මේ නිවනින් කෙලවරන නිවනට පත් වෙන පරිවන් අවසන් කොටයට කියන. එහෙමයි වාක්‍ය තියෙන්නේ. නිවන් නතර ප්‍රවිෂ්ඨ වෙන සහ නිවන කෙලවරකට ඇති දෙයක් තමයි බුදුන් වහන්සේ වදාන මරණ සතිය. අර ඔයගොල්ලෝ මහා රහන්වන් මහල් වෙනවා මැරෙනවා කියන එක එහෙම නිවනින් කෙලවර වෙනවද? නෑ, තව බය ගොඩකින් කෙලවර වෙන්නේ. එතකොට ඒ මහල් වෙනවා මැරෙනවා කියන එක අසද්ධර්මයයි. මෙන්න මේ අපේ ධර්මදේශනාව මරණ සති වෙනවා සූත්‍රයක් තියෙනවා. ඒකේ දැන් ස්කන්ධ පහෙන් පහට ඔබ මරණයටපත් වෙනවා. එතකොට පස්සේ නැරෙන්න දෙයක් නෑ. ඒක තමයි ඉහළම පූජාව. අර මම කියුවේ ආමිත පූජා අටක් වෙන්නේ. ප්‍රතිපත්ති පූජාවන්ගේ ඉහළම පූජාව තමයි මරණ සති. එතකොට මේක පැහැදිලි වෙන්නේ නැතුවම අපි දන්න මරණයක් ගැන හිතන බය වෙ ඉන්නවා මරණ සති කියන. දැන් සද්ධර්මයේද අසද්ධර්මයේද? එකේ එනිසා හේතානං බුද්ධානුශාසනං බුදු ශාසනය දියුණු කරන්න කැමතිනම් පරිත්‍යාග ශීලීන්ට පූජනීය ස්ථාන රැකගන්න දියුණු කරගන්නත් කටයුතු කරන්න පුළුවනි. මෙලෝ පරලෝ වශයෙන් සසරේ පැඳෙන විට ඉබේම ප්‍රතිපහසෝ නෑ බෑ කියන්නේ නැතුව ජීවත් වෙන්න අවශ්‍ය වෙන දෙයක් වශයෙන්. ඒ අයයි අපි අර අනිකුත් අය හැමදෙනාම එකතු වෙලා තමන්ගේ හදවතේ සංස්කාරයන් අනිද්දුත් අනාත්ම නැමැති මේ ධර්මතාවයේ පිළි අරගෙන අනුගමනය කරනවා නම් අපි බුද්ධ ශාසනය රකින්න අය, අපි බුද්ධ ශාසනය දියුණු කරන අය, අපි බුද්ධ ශාසනයට පණ දෙන අය බවට පත් වෙනවා. ඒක තේරුම් ගන්න අනිවාර්යයි. අමතෝ ගදා අමත පරිවසන. තව මොනවද කියලා දෙන්න ඕන? මුගක් දේවල් තියෙනවා. අපි මේකත් කතා කරමුනේ. මොනවටද මම මේ කතා කරන්නේ? සද්ධර්මයේ සහ අසද්ධර්මයේ. ඒක අසද්ධර්මයේ තේරුම් ගන්න ඕන, තේරුම් අරන් බැහැර කරන්න ඕන. අසද්ධර්මයෙන් අපිට මේ දැන සීමාම වෙන්නේ නැහැ. අපි සද්ධර්මයේ තෙන්න ඕන. දරුණ වගේම වරද්දාගත් තව දෙයක් තමයි ත්‍රිලක්ෂණය. මාහමුවට එන්න පෙර. එහෙමම මම කියනවා. ඔබ සම්බන්ධ වෙන්න. නැත්නම් මට ධර්මයේ තේරුම් අරගෙන ත්‍රිලක්ෂණය පැහැදිලි කරන්න පෙර මමද තරුණෙක් සහ තරුණ මහමුදුර නමක් වශයෙන් කොහොමද හිතන්නේ හිටියේ ත්‍රිලක්ෂණය? අදටත් අපි අවමංගල උත්සව වලට ගියාම මිහිසා පැවිදි අනුශාසනාවලදී ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්නේ කොහොමද? අර ගාථාව කියනවා ත්‍රිලක්ෂණය මෙනෙහි වෙන්නේ අනිත්‍ය අවදි සංකාර. එහෙම නැත්නම් අනිත්‍ය දේශනා කරන්නේ කොහොමද? දැන් ඔය කෙනෙක් මිය ගියාම ඔහුගෙන් බොහෝ වෙන නිසා ඇති වෙන දුකෙන් අත මිදෙන්න කියන බණ ටිකක් තියෙනවානේ. ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරලා දින හටගත් සිල් දේවල්ම නැති වෙනවා. ඉතින් ඔය අම්මා තාත්තා මාමා නැන්දා ඔය අනිත්‍යද? දැන් ඔය කිව්වේ මේ යනවා කියන්නේ මොකක් වෙනවටද? අනිත්‍ය වෙනවා. දැන් අනිත්‍යයි. ඉස්සලා හිටියා දැන් නැහැ. අනිත්‍ය නැති වෙනවා. මෙතනින් තමයි අපේ බුදු සාසනේ අනිත්‍ය පටන් ගත්තේ. අසත් ධර්ම ඉගෙන ගැනීම පටන් ගත්තේ. අපි ඔක්කොම මුචි කාරී ඉන්නවා. ඉතින් ඕක දැනගත්තයි කියලා මොකද වෙන්නේ අපට? දැන් මේකේ ජනිත අර්ථය කොහොමද? හදවතේ හටගත්තු සියල්ලම විරා යනවා. ඒක තමයි අනිත්‍ය කියන්නේ. මොනවාද මේ අයිතිවන්නේ? හේතුන්ගෙන් හටගත් දේවල් කියලා දිනු කරපු වචනිකුත් තියෙනවා ඔය අතර. ඉතිස්සලන් කියනවා සියලු දේවල්. සියලු දේවල් කියවම දැසට මොන ගැසෙන, පවනට මොන ගැසෙන, බව ලෝකයේ පවතින අපි ළඟ තියෙන මේ ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකයේ ද්‍රව්‍යවල විනාශය තමයි මොකද්ද බුදුහාමුදුරුවෝ අදාළ? හරිද? හරිද? භාගයටවත් හරි නෑ. කාලයටවත් හරි නෑ. වැරදිමයි කියන්න තියෙන්නේ. නිකක් අතරේනම් නේද සාමාන්‍යයෙන් ළමයි ওই උත්තරයක් දීපුවාම සම්පූර්ණ හරියනම් ලබන 10 දෙනවා ටිකක් හරියනම් 2 3ක් දෙනවානේ මේ මේ කියන එකට බිඳුවක් තමයි දෙන්න තියෙන්නේ එකක්වත් දෙන්න බැහැ. ඇයි? මේන් අපට ජනිත අර්ථය ලබා දෙන්නේ නැහැ. ධර්ම අවබෝධය ලබා දෙන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ ඇති වෙන එක නැති වෙන එකට අනිත්‍ය කියලා. බුදුරජාණන් වහන්සේ හෝ අනුශාසනා කළ සියලු ස්වාමීන් වහන්සේලා හෝ කිසිදු තැනක මේ ආකාරයෙන් බාහිර ලෝකයේ තියෙන දේවල් වල ඇති වීම නැති වීම අනිත්‍යයි දේශනා කරපු තැනක් මට හමු වී නැත. ඔබට හමු වී තියෙනවා නම් පිළිගන්න. දින. එහෙනම් කොතනද අනිත්‍ය මොනවාද අනිත්‍ය? ධර්මයේ සියලු තැනදීම හමු වෙන්නේ ඔබ අනිත්‍ය භාවිතා කළ යුත්තේ රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකය සහ ඒ තුලට අයත් දේවල් සඳහා පමණයි. මේ ස්කන්ධ පංචය තුල එකතු වෙන ಜಾති වලට කියනවා මොනවද? සංස්කාර. ඒවට කියනවා සියලු සංස්කාර. සියලු සංස්කාර කියනවා අපි මම මගේ කියන සංකල්පයෙන් යලි ගැනීම සඳහා ඉහතින් ධර්ම දේශනාවේ සඳහන් කළ පරිදි භවනෙත්තියට ඉතුරු කරමින් කටයුතු කරනවා නම් ඒ එකතු කරන ಜಾති වලට තියෙනවා ත්‍රිපිටකයේ වචනයක් සබ්බේ සංකාරා කියන තනි වචනේ යටතේ එය විග්‍රහ කරනු ලබනවා පුඤ්ඤාවි සංකාරය, අපුඤ්ඤාවි සංකාරය සහ ආනිජ්ජාවි සංකාරය කියන තුනට. මේ තුනට අයිති දේවලුයි සමාජයේ නිත්‍යකට ගන්නේ සහ අනිත්‍යකට බැලිය යුත්තේ. එතකොට පුණ්‍යාභි සංකාරයේ කොහරි වත්තරද තියෙන්නේ? අපුණ්‍යාභි සංකාරයේ කවරේ කවඩේකද තියෙන්නේ? ආනිජාවි සංකාරයේ කොහේ ගල්වාකද තියෙන්නේ? නැහැ. පව් කරන්න අපත පව් රැස්සන විට එයතුල තියෙන්නේ අපුණ්‍යාවි සංකාරය. එයාට ඇර ඊට වඩා ප්‍රගතිගාමී ගමනකදී පින් කරන්න පින මම කොට ගත්තාම එතන තියෙන්නේ පුණ්‍යාවි සංකාරය. ඒ ගමනේදී ඊටත් එහා හොඳ හොයාගෙන යන ප්‍රමුඛ ධ්‍යාන භාවය තුළ හම් වෙනකොට ධ්‍යාන කුසල් කියලා දෙයක්. ධ්‍යාන කුසල් වලට කියන්නේ ආනිජ්ජාවි සංකාරය. දැන් මොන මොනවද? සබ්බේ සංකාරා. දැන් මේ සංකාරවලදී මෙතන නිත්‍ය කියන එකේ තේරුම ස්ථිරයි කියන එකද? අපි නේ අපේ තේරුමේ හැදිනවා නිත්‍ය කියන්නේ ස්ථිරයි අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ. එහෙම නෙවෙයිද දන්නේ මේගොල්ලෝ? වෙන කාට කීවත් කමක් නැහැ. මම මට විතරක් ඔය උත්තරේ දෙන්න එපා. අපි හොඳයි දෙකක් අහගන්නවා. මම පිළිගන්නේ නැහැ අනිත්‍ය කියන්නේ ඇතිවෙනව නැතිවෙනවා කියලා. නිත්‍ය කියන්නේ ස්ථිරයි කියලා මම පිළිගන්නේ නැහැ. ඒ ඔක්කොම අසත් ධර්මයකට. දැන් මේක ගලපන්න ත්‍රිපිටකයේ තියෙන සූත්‍රවලට දසපලක සියපලක දහස්පලක තියෙනවා. ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අප්පා. නේතං මම නේතෝහමස්මින් නමේසෝ අප්පා. ඒතං මම කියනු නිට්ටයයි. ඒතෝහමස්මින් යනු සුඛයි. ඒසෝ මේ අත්තා යනු ආත්මයි. මෙන්න නිට්ට සුඛාත්ම මොනවාද? ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අප්පා. ඕනෑම සංකාරයක් සංස්කාරයක් නිත්‍ය. දැන් එතකොට එතන නිත්‍ය යන්නේ තේරුම ස්ථිරයි කියන එකද මම කොට ගන්නවා කියන එකද? අල්ලා ගන්නවා මම කොට ගන්නවා කියන එකට තමයි මේ නිත්‍ය කියන්නේ. ඒ තමයි මම කියලා කියන්නේ. එතකොට ස්ථිර කර ගැනීම නෙමෙයි එතන පෙන්වන්නේ. අල්ලා ගත්තහම හැදෙන මම යන නිත්‍ය බව. නැහැ නා අනිත්‍ය කියන්නේ එහෙනම් ඇති වෙනව නැති වෙනවට දෙන්න මම නම් නිත්‍ය මම නොවනවා නම් දැන් මම නම් නිත්‍ය මම යටතේ මොකද වෙන්නේ අරමුණු අරගෙන නැසෙද්දී හේතු ඉතුරු වී භව නිත්‍යයට හේතු ඉතුරු වී දුකට හේතු ඉතුරු වී නැත එතකොට ආවන්ත සතර දුක දෝරුම වෙන්නේ සැපද නිවීම දෝරුම වෙන්නේ ගමනද ගමන ඒ ධර්මයේ සරණද නැහැ ද අනිත් පැත්තට ගන්නවා. නේතං මම. මම කොට ගන්නෑ. නේතා නේතෝ හමස්මි. මගේ කොට ගන්නෙත් නෑ. ඒසෝ නේසෝ මේ ආත්මේසෝ අත්තා. ඒ මගේ ආත්මේ කොට ගන්නෙත් නෑ. මෙහෙම බලනවා නම් මොකද වෙන්නේ? උපන් අකුසල් දුරු වෙන්නේ නැද්ද? නූපන් අකුසල් නූපදින්නේ නැද්ද? එතකොට එතන මොකද සිද්ධ වෙන්නේ? එහෙමනම් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගත්තේ නැත්නම් තණ්හා ආනුසයට හේතු ඉතුරුණුයි. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම වතු පිටියේ කඩන් වලනෝ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් මුල් ගලවී යන එකම ක්‍රමය නොවේද? එවිට ධර්මයේ සරණින් නෙවෙයි දුකින් නතරෙන්නේ. මේ අර්ථයෙන් ධර්මයේ සරණ කරගන්න වෙනා විවිනා වෙන කුමන ව්‍යාජාර්ථයකින් ධර්මයේ කියලා පාවිච්චි කළත් අනිත්‍යයි කියලත් ඒකෙන් අදාළ දේ සිදුවන්නේ නැති බව දැන් තේරෙනවද? ඔව් කියන්න බයයි ඔක්කොමනේ. ටික දෙනෙක් ඔව් කියයි අනිත්‍යය තාම බලන් ඉන්නවා. තව ටිකක් අල්ලහ. ඔය ත්‍රිවිධකයේ තියෙන කේ අනිත්‍ය කියන කේ තේරුම ඇති වෙනව නැති වෙනව කියන එක නෙමෙයි. මොකද ඇති වෙන නැති වෙන එක දැනගත්තම තමයි සිදුවෙනවනේ. අල්ලා ගත්තත් ඇති වෙනව නැති වෙනව, අල්ලා ගත්තේ නැත්තත් ඇති වෙනව නැති වෙනව. නමුත් අල්ලා ගත්තත් ඒතම් මම අල්ලා ගැනීම එහෙනම් මම යනු නිත්‍ය නෙවෙයිද? එහෙමනම් මම යනු නිත්‍ය, මම නොවේ යනු අනිත්‍ය. මම යනු නිත්‍ය හේතු ඉතුරු වෙනවා, මම නොවේ යනවා අනිත්‍ය හේතු ඉතුරු නොවි. එහෙනම් බුදුන් වහන්සේ අනිත්‍ය කියන වදනෙන් පෙන්වුවේ කර්ම රැස් කරන මාර්ගයේද කර්මක්ෂය කරන මාර්ගයේද? එතින් වදිපිට වල කණම් වල අනිත්‍ය බල හිතියට කර්මක් නැති වෙනවද කර්මක්ෂය වෙනවද? කවදාවත් වෙන්නේ නැහැ. ඒකයි එකට අසද්ධර්මී කියලා කියන්නේ. ඔබේ වුණාට ඔබේ සංස්කාරයන්ගේ නේතන් මම නේතවමස් වෙන මේ සෝවත්තා බලනවා නම් නියත වශයෙන්ම ඔබේ භවනිත්‍ති කින නැත්නම් බඳ බැමුම් රැහන් සසර බඳ තමයි රැහන් ඔක්කම ඔබකින්නක ඔබෙන් ගැලවී යනවා. දැන් ධර්මයේ සරණින් නෙමෙයිද සසර බඳ රැහන් ගැලවෙන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ම නැවත ධර්මයේ සරණින් නෙමෙයිද? එතකොට ඒ ධර්මයේ සරණ කරගන්න කෙනාගේ නෙමෙයිද මේ භවවැඳුම් ගැලවෙන්නේ? එතකොට එයා ධම්මන්තරණම් ගච්ඡාමි කියන්න ඕනේද සරණ කරගන්නවද? කියේ නැතත් කවන්න ආසරණ කරගන්න. හොඳයි කරගන්න නැතුව කීවොත් බර වැඩි වෙනවද? කොච්චර කල් හරි කියනවා දසදහස් වතාවක් කියමුක අපි සාමාන්‍යයෙන් ගණන් හදලා බලලා ජීවිතේ කියන ගණන් හදලා බලලා එක දවසකට මෙච්චරයි සතියට මෙච්චරයි අවුරුද්දට මෙච්චර කියලා වැඩි කරන ගියාම අපි හිතමුකෝ අවුරුද්දට දසදහස් වතාවක් කියනවා කියලා. දැන් සිද්ධ වෙයිද? දසදහස් වතාවක් කියවත් ධම්මන්තරණං ගච්ඡාමි කියලා භවනිත්‍ති කීනා වෙන්නේ නැහැ. තේරුම් අරගෙන කියන්න ඕනේ මේ ධර්මයේ සරණ කරගත්තොත් ජීවිත අවසානයේ මොකද වෙන්නේ? භවනිත්‍ති කීනා වෙනවා. මම ඉතින් ඔබට තේරෙන උදාහරණයක් කියව සමහර අයට. ආයෙ කියන්න. මේ යනවා දෙවුන්දර දුරට. වාහන දෙකක් කරා යන්න. උදේ පිටත් වෙන්න වෙනින් දැන්. කොහෙ යන්නද? තේදුරු දුරට යන්න. මේ තේදුරු මහත්තයා දෙන්න ඇතුළට ගොහින් වාඩි වෙලා වඳිනවා. ඇතුළේ එහෙම කරනවා මම අත ගාලා. මට ආරක්ෂාවක් ලැබෙන්නේ කියලා. දැන් එක්කෙනෙක් ඉඳින් පටන් ගන්නවා මම රිය පදවමි මම රිය පදවමි මම රිය පද කියන පටන් ගන්නවා. අනිත් එක්කෙනා වාහනේ ස්ටාර්ට් කරන ගමන යනවා. දැන් අන්තිමට ගමන කෙලවර කරන්නේ රිය පදවමි කියන කෙනාද පදවන කෙනාද? දැන් ඔබේ තෙරුවන් කොතනද තියෙන්න ඕනේ එතකොට? ඔබ තෙරුවන් සරණ කියන කෙනෙක්ද සරණ කරගන්න කෙනෙක්ද? අර කියන කෙනා අර මම රිය පදවමි කියලා මරණ කාලම කීවට දන්නේ නැති දෙරුවනකුත් නැහැ තරණමකුත් නැහැ. රිය පැදවීම වගේ තමයි දෙරුවන් හඳුනාගෙන සරණ කර ගැනීම. එතකොට ඒ සද්ධර්මයයි. සද්ධර්මයේ දෙරුවන නියත වශයෙන් ඔබට ඔබේ දුක් ඉවර කරලා දෙනවා. අඩු කරලා දෙනවා. තුනී කරලා දෙනවා. බුලුවන් නම් අවසන් කරලා දෙනවා. දැන් බලන්න කොච්චර වටිනවද දෙරුවන් කියලා. එතකොට බාල කළ දෙරුවන්. මේ බාලකල දෙලක්ෂණේ බාලකල බුද්ධ ශාසනය ඔක්කොම මොකද කරලා තියෙන්නේ? බාල වෙලා බාල කරලා බාලාර්ථයෙන් අපි මේක ඔළුවේ තියාගෙන ඇවිදිනවා. එතකොට දැන් අපි කතා කරන්නේ මොනවා ගැනද? සංස්කාරයන් සතු ලක්ෂණ තුනක් ගැන. ඒ සංස්කාර වලට අයිති වන්නේ බාහිර ලෝකයේ තියෙන ද්‍රව්‍ය වල ඇතිවීම නැතිවීම කැදී බිඳී යාම නොව ඔබේ සිතේ රැස්සෙන ක්ලේශ සහගත ස්වභාවයන්ගේ බාර ගැනීම අල්ලා ගැනීම තුළ නිත්‍ය සුඛ භාවයක් ඒ තුළ දුකක් බාර නොගැනීම අල්ලා නොගැනීම තුළ හේතු ඉතුරු නොවි නැතිවීම හේවත් කර්ම ක්ෂය වීම හේවත් මම නොවීම කියන එක තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම බවක් පවතිනවා. දැන් සැබෑති ලක්ෂණයෙන් නෙවෙයිද දුක් නිදහස් වෙන්නේ? බොරුති ලක්ෂණයෙන් දුක් නිදහස් වෙනවද? අනිත්‍යං කියන්නේ අනිත්‍ය ලෝමා අනිත්‍ය නකා අනිත්‍ය කියන්නේ මොනවද? හැබැයි ත්‍රිවිධකේමවත් නැහැ. අනිසඤ්ඤා කියන තැන විතරක් තියෙනවා මේ. කිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්ත ආත්ති කියලා අරුණාම අනිත්‍ය කියලා නැහැ. තියෙනවා කියලා. පංචස්කන්ධය සම්බන්ධයෙන් ගත්තල පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් අනිත්‍ය කියලා අරුණාම කේසා ලෝමා අනිත්‍ය කියලා නැහැ. ඒ වුණාට ඔය පුංචි පුංචි මධ්‍යස්ථාන වලට යන අය ඉඳගෙන කියන්නේ නැද්ද? කේස අනිත්‍ය, ලෝම අනිත්‍ය, රත අනිත්‍ය, දන්ත අනිත්‍ය. ඔයිනේ පාළු මතන්න හොඳයි. ඈ මම ඔබට හොඳ වචනයක් කිව්වද? ඔය ඕකෙන් ලබන අංගි දැනසීමක් තියනවා නම් මොහොම කී කියා ඉඳලා ඕක වැත්තකින් දෙලා නතර නොවි කියන්නකො එක්කයි මායි කොළඹ ගියා එක දාලා මම. ඒත් ඔය දැනසීම හම්බ වෙනවා. බොරුදම් කිය බලන්න කරලා මම බොරු නෙවෙයි කියන්නේ. තව වදනයක් කරන් මේක වාගන්නකොට මොන වදනේ ගත්තත් සිදු වෙන්නේ කෙටි සමාධියක් හම්බ වෙන විතරයි. ඒ නිසා අපි මනරින් තේරුම් ගන්න ඕන අපිට මේ අසද්ධර්මයේ තුල දුක නැතිවීම සිදු වෙන්නේ නැහැ. අපිට සද්ධර්මයට අවතීර්ණය වතුර නියත වශයෙන්ම උපසමසීම ටිකින් ටික ළඟා වෙනවා ළඟා වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න ඕන. එතකොට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනම විග්‍රහ කළානේ. තව මේ වැරදි තියෙනවා හරියට. අපි මේකත් ගමු. මොකද්ද? දැන් මෙහෙම ක්‍රමයකුත් තියෙනවානේ. ඔන්න සදහවන්ත තරුණ බොහෝ වැඩිහිටියෝ අම්මා කෙනෙක් නැත්නම් සිය කෙනෙක් වස්ස බුදු සාසනයට ලැබිව පන්සලට සම්බන්ධලා කටයුතු කරමින් ඉඳලා දැන් ඉතින් ඔය ගෙදරතොලේ කටයුතු ගැන සටන් කෙරුවා ඇති මමත් යන්තොන බණ දහමක් අහන්න කියලා පන්සලට යන පන්සලට ගියාම පන්සලේ බණ ඇහෙනවා විතරක් නෙවෙයි භාවනා කරන්නත් ඕනේ භාවනා කරන්න නැතුව දුක් නිවෙන්නෙමත් නැහැ භාවනා කරන්නත් ඕනේ කියලා සමහර අය කියනවා පැය දෙකක් ජීවිතේ වෙන් කර ගන්නත් ඕන දවස් ගන්න කියලා. ඔබට කියලා නැද්ද එහෙම? මටත් ඇහිලා තියෙනවා එහෙම අය. මම මට මේ පැය 24 මදි වෙලා තියෙනවා තව පැය දෙකක් හොයන්නේ කොහෙන්ද කියලා මම කල්පනා කරා. 26ක් දවසේ පැය 26ක් හදන්නේ. කවදාවත් පැය 24 පැය 26ක් වෙන්නේ නැහැ. කවදාවත් නිින්ද නැතුව ජීවත් වෙන්නත් බෑ. එතකොට ඉතුරු පැය කීයද? 18ක් 16ක් 15 ඔය 15 තුලම තමයි ඔය ඇතුලේමයි භාවනාවක් කාර්ය වෙනම කාලයක් නෙවෙයි ඔය වැඩ තුලමයි භාවනාවටත් කාර්ය ගන්නෙ. ඇයි මේ කාලයක් වෙනම ආරම්භ භාවනා කරන්න උගන්වන්නේ කට්ටිය? මට තේරෙන්නේ නැති දේ තමයි. මොකද ඒ බුදු පිළිම මුද්‍රාව සම්බන්ධයෙන් දැක්කල තියෙනවා සමාධි මුද්‍රාව කියලා එකක්. නේද? එතකොට මේ අහම ඉන්න ඉරියව්වක් තියෙනවා. ඉතින් අපිත් එහෙම ඉන්න ඕන කියලා තමයි හිතාගන්නේ ඊට පස්සේ. ගෙදර ඕක කරන්න බෑ කැලේට මේ යන්න ඕන කොහේ ගහක් කරට යන්න ඕන මන්තර ගිහිල්ලා ඉඳගට භාවනා කරන්න ඕන. ඊළඟට තියෙනවා තව එකට එකතු කරගත්ත කාරණා. ආනාපාන සති, සම්මන්, අසුබ, මරණ සති නේද? අවදී නව සීවතික එක එක જાතිය වේවා. දැහුවොත් එහෙම කෙනෙකුගෙන් එවඳු කෙනෙක් මොකටද භාවනා කරන්නේ? උත්තරේ මොකද්ද? කියන්නේ? නෑ නෑ මම අහන්නේ ඔබගෙන් නෙමෙයි මම අහන්නේ. භාවනාව තේරුම් ගත්තේ නැති පුද්ගලයෙක් දැන් ඔය කියන ඉරියව් වලින් භාවනා කරනවා කරන බව පෙන්නනවා, පෙන්න කරනවා. මම අහලා තියෙන හිත එක තැනක තියාගන්න කියන්නේ. ඒ භාවනා කරන්නේ මොකටද? හිත එක තැනක තියාගන්න. මන්ද මට නම් හිත එක තැනක තියාගන්න ඕන ගමක් නැහැ. හිත තියෙන තැන තිබුණා වයි. බණ කියනකොට බණ කියන තැන. පාරේ යනකොට පාරේ යන තැන. ආහාර ගන්නකොට ආහාර ගන්න තැන. නේ? ඒ ඒ තැනදී මම යමකට අහු වෙනවද කියලා බලන්න මට හිත තිබුණාම ඇති. මට ඕන එක නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ භාවනාව කියන එකෙන් පෙන්නලා තියෙන්නේ තණ්හාව ෂේ වෙන්න දුක මුල ඉවත් වෙන්න නිවීම සාක්ෂාත් වෙන්න තමයි මේ සබ්බාසෝ සූත්‍රයේ දෙන විදිහට නම් අනිත් කාරණා 6කින් 7කින් පස්සේ අත්තිනි කාරණා විදිහට අත්තිවික්කවේ ආසවා භාවනාය පහතබ්බා එහෙමනේ කියන්නේ මේ මානේ ආශ්‍රව වර්ගයක් තියෙනවා භාවනාවෙන් ප්‍රහීන කලයි. මේ භාවනාවෙන් ප්‍රහීන කලේ ද්වාර භවනිත්ති නෙවෙයිද? තණ්හා අනුසය නෙවෙයිද? තණ්හා අනුසයට නොතබා අවසන් කිරීමෙන් තණ්හා අනුසය බලේ හීන කරන්ට. එතකොට ඒ භාවනාවට කියන්නේ විදර්ශනා භාවනාව. බුදුරජාණන් වහන්සේ පහළ වුණ සමාජයේ බුදුන් පහළ වෙන්න ඉස්සරලා හිටපු අය භාවනා කළේ නැද්ද? අද අනිත් ආගම් වලත් භාවනා නැද්ද? තියෙනවා. ඔය සමහර මේ ගැලේ ගිහිල්ලා ඉන්න අය ඉඳගෙන ඔය අර කොන්ද තියේ තියෙන ශක්තිය අවදි කරගත්ත කට්ටිය යෝගී භාවනාව කියන්නේ කුණ්ඩලාකාරයේ කුණ්ඩලි නියෝගය කියලා. ඔවත් තියෙනවා. ඔවා උපදවා ගන්න එකත් භාවනාව කියලා හිතන් ඉන්නවා. ත්‍රිපිටකයේ කොතනකවත් කුණ්ඩලි යෝගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. ඈ බුදුහාමුදුරුවෝ බුදුනේ කුණ්ඩලී යෝගය උපදවන කියලා බණක් කියනවා මොනරයි. හදපු බණ ඒකට. මොකද ත්‍රිපිටකේ එහෙම නැහැනේ. කුණ්ඩලී යෝගයක් අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය යෝග නෙවෙයි. යෝග කියන්නේ ඊදීම කියන එක නිකාර්ථයකින්. අපට අවශ්‍ය දුක්ඛ මූලය ගැලවියන්නනේ. දැන් දුක්ඛ මූලයෙන් මග අර සිටීම, දුක්ඛ මූලයේ යටපත් වීම සහ දුක්ඛ මූලයේ අවසන් වීම කියන තුනක් කරෙන්නේ නැද්ද සමාජයේ? එකක් ගෙදර ගියොත් තමයි ගෙදර තියෙන ඔය අඬ දබර නැති බැරිකම් අහන්න හම්බ වෙන්නේ. නොගිහින් ඉතිහාම ඒව හෙන්නේ නැහැ නේ. එනිසා හැන්දෑවට ගෙදර යන්න නැතුයි. දුකින් විඳෙන්නේ නැද්ද? සමහර අය තව ටිකක් ගියාපම දැන් ගෙදර ලුණු නෑ, හොදි නෑ, ගෑනුෙක් කනාර තරාමු නෑ, සාරි නෑ, සමින්ද සපත්තු නෑ කියලා ඔය කන්දොස්ත්‍රියාව ඇහුණාට බීලා ගින් බුද්ධිය ගන්නවා. දැහෙන්නේ නෑනේ. පල්ලිස්සෝ නැත්නම් ඇහෙන්නේ නින්ද යනවා. දුකින් විඳලා නැද්ද? අන්න එහෙම අපිට මේ අපි අක්‍රිය කර ගැනීම තුළ දුක දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒකත් දුකින් පලා යාම. නේද? එතකොට මේ වගේ සුරාවෙන්, සූදුවෙන්, මත්වීමෙන් සහ මගහැර යාමෙන් දුකින් පලා යන්න කොට වෙනවා. ලෝභ දේශ මොහ හේතු උපදින් නැති වෙන්න හිත යම් කිසිම ආකාරයක ධානයකින් පුරවා ගැනීමෙන් ලෝභ දේශ මොහ නැතුව වගේ ඉන්න පුළුවන්. එතකොට ඒක මොකද්ද? සමාධියක් වඩාගෙන සමාධියේ මම කොටගෙන සමාධියේ බලයෙන් අනිත් ඒවා යටපත් කරගෙන ඉන්න එකට කියනවා සමතය. නැති වෙලාද? නැහැංගිලා. එන්න ඉඩ නැහැ. දැන් මේ සමාධිය සිත බවටපත් වෙලා මම බවටපත් වෙලා නැත්නම් අනිත් අතට එන්න ඉඩ නැහැ. හැබැයි මේ සමාධිය කවදා හරි දවසක පරිහානියටපත් වෙනකොට රහන් දපුවාවේ මතු භවයේ කොහෙ ගිහින් ඉතිහාස අරූපී බඹතලයේ ගිහින් ඉතිහාස භවනිත්‍ය දරු නිසා අපෞපත් සංකීකට එන්න. එනිසා ඒ කෙලෙස් ත්‍රිලක්ෂණයේ තේරුම් අරගන්න නැතුව කෙලෙස් යටපත් කරගෙන භාවනාව භාවිතා කරන අයට බුදුහාමුදුරෝ උපාදියක් දුන්නා. අත්ත කිලම තානු යෝගී. එදා හිටපු අය ගැලේ හිටියනේ. අද ආයින්නේ. කොහෙද? ගෙදර හැර. භාවනා මධ්‍යස්ථානවල පන්තල්වල කැලේ ධර්මයේ තේරුම් ගන්න නැතුව භාවනා කරන ඔක්කොම කවුද? අත්කලවතාන් යෝගී මම කියන්නේ ඔන්න මේ පිළිබඳ විවාදයක සංවාදයකට එන්න කල් වෙලා වෙන් බොරු කියලා ඔප්පු කරයි. ඒකට විරුද්ධයි වරු විදිහට. අපි ඒ වුණාට වරද්දා ගත්තා. අපිව නිදහස් වෙන්න මේ පදේ වෙනස් කරගත්තා. මොකද්ද? අජය වෘත, ගෝ වෘත, සුනක වෘත ආනත්කලවතාන් යෝගී. ඒ කාලෙ හිටියන්නේ. අද එහෙම එක්කෙනෙක්වත් මෙහෙ නැහැ. ඉන්න අත්කලම තාන යෝගින් මෙහි නැද්ද? ඉන්නවා. මේ සමාජයේ දෙලක්ෂණේ තේරුම් ගත්තේ නැති ඕනෑම කෙනෙක් එක්කෙනෙක් කාමසුකල්ලිකාන යෝගියෙක් ගෙදර ඉන්නවා නම්, කොපන්තලේ ඉන්නවා නම්, අනිත් එක්කෙනා කැලේට ගිහින් දුෂ්කර ප්‍රතිපදා රකින්නවා නම් අත්කලම තාන යෝගී. ඔක කියන්න කටතන නෑ කාටවත්. ඒකයි වැරැද්ද. මේ සමාජයේ ධර්මයේ තේරුම් නොගත් සියලුම දෙනා කවුද? එදත් අත්කිනම තාන යෝගින් සහ කාමස කල්ිකාන යෝගින් අදත් අත්කිනම තාන යෝගින් සහ කො මැදුම් පිළිවෙත මැදුම් පිළිවෙතක් ආරම්භ වෙන්නේ ධර්මයේ තේරුම් ගත් සමාධිය. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ නිර්දේශිත භාවනාව තේරුම් ගත් ආයත බණවලින් පසු සිලකුණු වැඩිමයි. සිලකුණු වැඩිීමේ සරෙන් තමයි භවනිත්‍ති ක්ෂීණාවේ සංස්කාර අනිදුකානාත්ම වශයෙන් පිළි අරගෙන එසේ දැනීම තුළ. එතකොට කර්ම රැස් වෙනවද, සෑ වෙනවද? අර කාම අරමුණ අතහැරලා ධ්‍යාන අරමුණක් ගත්තාම කර්ම රැස් වෙනවද, හැංගෙනවද, සෑ වෙනවද? හැංගෙනවා. කාටද හැංගෙන්නේ? කාටද හැංගෙන්නේ? මට. එහෙනම් අපි එකට කියනවා මට හංගනවා. ඒක උපහාසාත්මක වචනයක් නะ. කමට හංගන්නව නෙයි මට හංගනවා. මේ ධර්මයේ දන්නේ නැති අය ලෝභ දේශ මොහ මූලයන් මට හංගන භාවනාවේ යනවා. දැන් අපි මේ මට හංගන භාවනාව නෙමෙයි කියලා දෙන්නේ. මම හංග ගන්න නැතුව මම විවෘත වෙලා මම බවටපත් නොකරගෙන අවසන් කරන්නේ. ඒ නිසා වෙනත් භාවනා කරන සහ කරන අය අතර අපේ චරිතයේ දෙන සුවිශේෂී බව තමයි කවදාවත් භාවනා කරවන්නේ නැහැ. දැකලා තියෙනවද කොහරි මං කට්ටියක් ඉඳලා නැද්ද තියාගන්න එහෙම කියන් කිනෝ? මොකද කියන්නේ? බන කියලා දෙනවා. භාවනා කරන්න මෙහෙමයි කියලා කියනවා. යන යන තැනට භාවනාව ගෙනියන්න කියලා කියනවා. මෙහෙ තියලා යන්න. මේ தත්ත්වයට සමාජයේ දියුණු නොවන තාක්කල් භාවනාවට මධ්‍යස්ථානෙට භාවනා කිරීමට පිළිවීමට තැනක් දෙනවා පිළිගැනීමක් දෙනවා. හැබැයි ඉතින් ගුරුනාංශිත්‍රයට එනවා, ගෝලියත්‍රයට එනවා, අදාළ මඟට අවතීර්ණය වන්නේ නැහැ. එනිසා බුදුන් වහන්සේ හමු බුදුන් වහන්සේ ඉදිරියේ ධර්ම ශ්‍රවණයකට මේ මාතික මාතාවට හමු වික්ෂුන් වහන්සේලා දිදෙනා කර්මස්ථාන 30කින් භාවනා කරනවායි ප්‍රකාශ කොට නැත්තේ උන් ධර්මයේ තේරුම් ගත්ත බැවින් සියලු දෙනාම ඒ තැන්වල සිට අනිදුක් අනාත්ම නම් වැඩි තිලස්සනේ වඩන බැවිනි. අදටත් මම ඔබට යෝජනා කරන්නේ මේ ධර්මයේ තේරුම් ගන්න ඉන්පසු ඔබ කරන භාවනාවයි මා කරන භාවනාවයි කිහිප වෙලෙදි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ තමයි කෙලෙසුන් නැසන භාවනාව, මමත්වෙන් නිදන භාවනාව, දුක ඉවත් කරන භාවනාව. බව නිත්‍ති කීනා කියනවානේ. දුක්ඛ දුක්ඛ දුක්ඛ දුක්ඛ සමුදය දුකට හේතුව හිතින් ඉවත් කරන තමයි. එකක් දුකට හේතුව සැඟවීම, අනිත් එක දුකට හේතුවෙන් පලා යාම, අනිත් එක දුකට හේතුව ඉවත් කිරීම. සංගවන්ට ඕනෙත් නෑ, පලා යන්න ඕනෙත් නෑ, ආපහු එනවා දෙකෙන්ම ඉවත් කළොත් සම්පූර්ණ නිදහස ආවා. එනිසායි අපි ඒකට ධර්මදේශනා මගින් කරුණු පැහැදිලි කරන ලබන්නේ ඔබ බණ අසන්න. බණ ඇසීමේදී මේ කරුණු ටික පැහැදිලි වේ. එවිට ඔබට භාවනා කරන්නේ කෙසේදයි කියන ප්‍රශ්නය අසන්න හිතෙන්නේ නැත. මොකද ඔබ ඒ අනවිතත් භාවනාවට ප්‍රවිෂ්ට වී ඇති බැවින්. එහෙනම් ඔබට මේ මාර්ගයේ ඵල ලැබෙනවා. මාර්ගයේ ගත්තාම තමයි ඵල ලැබෙන්නේ, ගත්තේ නැත්නම් ඵල ලැබෙන්නේ නැහැ. හරි. එතකොට අපි එහෙනම් ඒ සම්බන්ධයෙන් භාවනාව සම්බන්ධයෙන් තියෙන මේ සද්ධර්මයයි අසද්ධර්මයයි දෙකත් පැහැදිලි කළා. තව මොනවා හරි එහෙම දැනගන්න ඕනේ නැද්ද? මට නම් තව උඟක් දේවල් තියෙනවා. ඔවුනේ ඒකත් අර තිබුණ මතවාදෙම තවත් පැරණි මතයක් හදපු. දැන් ඉච්ඡ අනු කියලා කඩන්න බෑනේ ඒක. ඈ? ඔව් ඔව් ඔව්. නිච්ච කියන වචනේට අයන්න දාලා තියෙන්නේ. නිච්ච ඒතන් මම. අනිච්ච නේතන් මම. දුක්ඛ කිසිවක් නැති අසාර. දුක නෙවෙයි. අනිත්‍ය නිසා දුකයි නෙවෙයි. මම නිත්‍ය. මගේ සුඛනේ. සුඛ කියන්නේ මගේ. සුඛ කියන එකේ තේරුම මගේ කියන්නේ. එහෙනම් දුක්ඛ කියන එකේ තේරුම දුකයි නෙවෙයි මගේ නෙවෙයි. නේතන් මම කියන එක පාලියේ හැමෝම කියනවා. ඒතන් මම ඒතෝමස්මින් ඒසෝ මේ අත්තා ඒ නිත්‍ය සුඛා. නේතන් මම නේතෝමස්මින් මේසෝ අත්තා ඒ අනිත්‍ය දුක්ඛා. එතකොට දුක්ඛ කියන එකේ තේරුම මම කොට ගන්නට මගේ කොට ගන්න මේ පංචස්කන්ධයේ කිසිවක් නැති බව දුක්ඛ. ශරීරේ නෙමෙයි රූප වේදනා සංඥා සංකාරේ මතු රූප ස්කන්ධයේ එහෙම සාරවත් කොට අල්ලගන්න දෙයක් නැති බව දුක්ඛ. එහෙනම් අල්ලගන්න දෙයක් නැත්නම් ඒක මගේ ආත්මය වෙන්නේ කොහොමද? පංචස්කන්ධේම අනාත්මයි. එහෙමයි ඒක තේරුම. ආත්ම කියන්නේ ආත්මය, අනාත්ම කියන්නේ ආත්මයක් නෑ කියලා ගන්නත් එපා. ඒ වාර අර ධර්මයේ තේරුම් නොගැනීම තුළ ඇතුළත් කළා වූ ව්‍යාජාර්ථ. ඒක ඇත්ත වගේ පේනවා. දැන් උදාහරණයක් වශයෙන් ගනිමුකෝ මෙහෙම. අපි කියමුකෝ මේ ගුණසිංහල මහත්තයා කියලා කෙනෙක් ඉපදුනේ නැහැ. පස්සේනේ ඉතින් අම්මාරි තාත්තාරි ගුණසිංහල මහත්තයයි. එහෙනම් ගුණසිංහල කියලා කෙනෙක් නැහැ. ඉතින් ඇත්ත නෙවෙයිද? ඇත්ත වගේ පේන්නේ නැද්ද? හැබැයි මායි උපමංච විඥාන විඥානයේද පේන හැමෝම ඇත්ත නෙවෙයිනේ. බලුවම ඇත්ත තර්කයට ඇත්ත ඒක. තවත් කෙනෙකුට ඔව් ඇත්තමයි කියලා පිළිගන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ නමට අයිති කෙනෙක් නැහැ කියලා නෙවෙයි. හා? නමට අයිති සිද්ධාර්ථ කියලා කෙනෙකුත් ඒ කාලේ හිටියා. ගෞතම කියලා කෙනෙකුත් හිටියා. සිද්ධාර්ථ දාමසයා කෙනෙකුත් හිටියා. හිටියේ නැත්තේ රූප වේදනා සංඥා සංකාර විඥානයේ දෙන ස්කන්ධ පංචකයේ තියෙන කිසියම්ම එකක ඒ තමම ඒ තමස්මි නියසෝ මේ අත්තා කියන දෘෂ්ටියක් තිබුණේ නැහැ. ඒ නිසා මේ උපතින් නමක් නැති හින්දා මම නැහැ කියන එක හෝ මමත් තිබ්බා මම හැදෙනවා කියන එක තරම් වැඩි බණක් තවත් නැහැ. බවරද්ද ගත්ත බණක්. දැන් ඒ කාලේ නම් මම විචනය කරේ නැහැ. අද නම් විචනය කරන්න ඕන මම ඒවා. ඒ කාලේ මට දැන විචනය විචනය කරේ නැහැ. අද ද්වේෂසහගතව විචනය කරනවා නෙමෙයි. වැරදි නිසා විචනය කරනවා තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මම නැහැ කියලා වදාළේ ශරීරය තුළ නෙමෙයි. ස්කන්ධ පංචකය නිත්‍ය සුඛාත්ම ගන්නවා නම් මම නැවත දෘෂ්ටිය තියෙනවා ඒක සත්‍යය දිට්ඨි ගන්න නැත්නම් විච්ඡේ නැත්තේ. එතකොට ස්කන්ධ පහ පහල වෙනවා. ඒක නැත්තේ විච්ඡය. මම නැමති විච්ඡය නෑ. විච්ඡය කවදවත් තිබුණේ එකක් නෙවෙයි. විච්ඡය anu වැරදි ලෙස ගැනීමක්. විච්ඡය නිදෙන එක නෙමෙයි තේන්නා. එනිසා අපි මෙතන බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ මම යන්න ශරීරයට ගන්නනේ. ඒ මොහොතේ ඔබද ස්කන්ධ පංචකේදී පංචකේ යමක් අල්ලා ගනීද? ඒ අල්ලා ගන්න දෙයයි මම. එනිසා රාධවික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාරනවා ස්වාමීනි මම කියලා කියනවා කොපමණකින්ද මම වෙන්නේ මමත් එහාට ගන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේට ඇත්තනම් දේශනා කරන්න තැයි මේ කෙස් ලොම් නියදත් දෙකක් කැදෙනවා මේවා අල්ලා ගත්තාමයි මම හැදෙන්නේ කියලා විස්තර කරලා තියෙන්නේ නැහැනේ. එහෙම මට හම් වෙන්නේ නැහැ දෙවිතේ. උන්වහන්සේ වදාරනවා රාධේ යම් කෙනෙක් ගාව දේශය තියෙනවා නම් දේශයටයි මම කියන්නේ. දේශය කියන්නේ කෙස්ද? ලොම්ද? යම් කෙනෙක් ගාව රාගය තියෙනවා නම් රාගයටයි මම කියන්නේ. යම් කෙනෙක් ගාව බය තියෙනවා නම් බයටයි මම කියන්නේ. දැන් ඒ ස්කන්ධ පංචකයන්ගේ නෙමෙයිද මේ රාග, ද්වේෂ, බය, ශෝක, මෝහ හටගන්නේ? ඒ වෙලාවට තියෙන විච්ඡේද නෙමෙයිද මම කියන්නේ? ඒ නිත්‍ය සුඛ සංකල්පය තුළ නේද මම ඉන්නේ? අනිත්‍ය නම් ඒ මම නැති වෙනකොට නේද රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කියන්නේ මමත්වේ නැති වෙනවරනහම ශරීරය බෙල්ල කැපිලා නැති වෙනවද නෑනේ? නේ? මෙච්චර පැහැදිලිව මේක තියෙනකොට බන අහන්න නැති හින්දා නේද වැරදි බන කියන්නේ? එක්ක ත්‍රිපිටකය කියවන්න නැත්නම් කියපු කෙනකින් මනක් අහන්න ඕන. අර මේ කරවල ගිරියටිච්ච බනවාගේ මගේ උදාහරණ නැත්නම් ඉලදල ගෙම් එක වාගේ ඉඳගෙන මොකක්වත් දන්නේ නැතෝ ඒකම කියනවා පිටර. එනිසා අපිට මේ අසත් ධර්මයේ බහුලයි. දැන් සාමාන්‍යයෙන් ඔබතුමත් ගුරුවරයෙක් වශයෙන්ම දන්නවා ගණිතයක වැරදි උත්තර 1000ක් තියෙන්න පුළුවන්. නිවැරදි උත්තර කීයද කියන්න පුළුවන්? එකනේ 1000ක් ලියුවත් නිවැරදි උත්තරේ එකයි. අන්න ඒ වගේ වැරදි ක්‍රම හුඟක් තියෙන්න පුළුවන්. නිවැරදි වෙනකට හුඟක් තියෙන්න බෑ එකයි තියෙන්න. එහෙනම් අපි සද්ධර්මයේ අසත් ධර්මයේ පිළිබඳ කතාව දුරදිග ගෙන යමින් පවතිනවා. තාවදෙනෙකුත් මම මතක් කරන්නම් වෙලාවේ හැටියට දුර්ලභ කන සම්පatti මේ බණ අහලා ඇතිනේ බොහොම කල් ඉඳලා සාමාන්‍ය ආරම්භක මේ ප්‍රාථමික වණදී පවා ඔබ කියනවා මේ මනුස්ස ආත්ම භාවය දුර්ලභයි කියන්නේ නේද? ඔව්. දැන් ඉතින් මේ කන සම්පatti විග්‍රහය මට ඇහුනේ අවුරුදු 35කට 40කට ඉස්සර වැරදි එක. එතකොට ඝන සම්පත්තිය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය ආදී මේ ඉන්ද්‍රයන් 6 අඩුවක් නැතුව උපදිනකොට එයා ඝන සම්පත්තියක්. මොකද අඩුවනොත් නිවන් අවබෝධ කරන්න භාවනා කරන්න බැහැ. එහෙමයි කල්පනා කරන්නේ. හැබැයි මට දෙක කාලෙක පස්සේ හම්බුණා නම් ඉතින් බල්ලක් ඝන සම්පත්තිය ලාභේ බල ලක්ෂණ සම්පත්තිය ලාභේ මොවත් ඇයි 6ම තියෙනවා නේ උන්ට. ඒ වුණාට ත්‍රිවිධකේ පෙරණයට හම්බ වෙනවා අක්කන සූත්‍රය. අක්කන සූත්‍රයේ ජන සම්පatti විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ වදාරනවා බුදුන් ලෝව පහළ වී සද්ධර්මයේ දේශනාවට තිබියදී ඒ තේරුම් ගන්න පුළුවන් මිනිසා විතරයි ජන සම්පatti ලාභියා. ඒ මිනිසාගෙන් පරිබාහිරව අපායේ දිව්‍ය ලෝකයේ නිරයේ අරූපී බඹතලවල වෙනත් ලෝකවල එහෙම නැත්නම් අබුද්ධෝත්පාද කාලයේ පෙරවන් ලෝ නැතිකවල පලාතක විද්‍යා දෘෂ්ටි ගොලයක උපන් කිසිවෙක් ජන සම්පatti ලාභී නොවේ. කවුද සෙන සම්පatti ලාභී? ඔබ සහ මම. එන කවුද? සද්ධර්මයේ අසංගතරම් වාසනාව ලබා ඒ පිළිගන්න තරම් නුන ලබාගත් අය කන සම්පත්. කන කිච්ච. ඉඳලා දවිත කළ යුතු දෙයට කියනවා තමයි කන කිච්ච. කනේ. කනේ කොමද්ද? මිනිසත් බව බුද්ධෝත්පාදයක් තුළ ඉපිද සද්ධර්මයේ හමු වීම. මිනිසක් බව ලබන්න පුළුවන්. බුද්ධත්වයක් ලබන්නත් පුළුවන්. නමුත් පුළුවන් ද නිවන් අවබෝධ කරගන්න? බැ. සද්ධර්මයෙන් නිවන් අවබෝධ කරගන්න. එන අබුද්ධත්වයක මිනිසුන් නොපදින්න පුළුවන්. පස්සේ පච්චේක බෝධියෙන් අවබෝධ වෙන්න පුළුවන් සමාජයට කියන්න බෑ දන්නේ නැහැ කියලා. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා මේ කරන සම්පත්තිය කියන එක කනකස් බෑවා වියසිදුරින් අහස බලන්නාට වඩා ඒ සිදු නොවිය හැක් මේ විය හැක්ක බුද්ධෝත්පාදයක මිනිසෙක් වී සද්ධර්මය හමු වීම ඊටත් වඩා දුර්ලභ කරුණක්. මේ කරුණ තුන එකතු වීම අතිශය ඝනේ දුර්ලභ අවස්ථාවක් බැවින් ඒකට කියනවා කන සම්පත්තිය කියලා. දැන් ඉතින් ආඩම්බර වෙන්න ඕන කවුද? අපි හැමෝම කන සම්පත්තිය ලාභී. අපායයටත් කන සම්පත්තිය නැහැ, කන විපත්තිය. ඒක කරන්නේ ධම්ම ලෝකයටත් අත්කර. අබුද්ධෝත්පාදයක අත්කර. සෙල්වන් විශ්වාස නොකලත් අත්කර. විද්‍යා දෘෂ්ටි කුලයක ඉන්නත් අත්කර. අංග විකල මන්ද බුද්ධි කියලා හොදනත් අත්කර. ඒ ඒ අවස්ථාව නැහැ. දැන් ඉතින් කන සම්පත්ති ලාභී නම් මොකද කරන්න ඕනේ ඊට පස්සේ? උඩ බලාගෙන ඉන්න ඕනේ. ෂණ කන කිච්ච හෙදම් කරන්න ඕනේ. ඉඳලාද විට කල යුතුද? ඉඳලාද විට තමයි රාග දේශ මොහ මේ අරමුණු ජීවත් වීමේදීමයි උපදින්නේ. ඒ මොහොතේදීමයි එය නාදිවාසේති පජහති විනෝදේති ව්‍යාන්ති කරෝති අනභවං ගමේති. බවට පත්කල යුත්තේ පත්කල හැක්කේ කන සම්පත්ති ලාභියාටයි. හරිද? තව මොනවා හරි වදන ඕනේද මේ සම්බන්ධයෙන්? අපි තව එකක් කතා කරමු ඈ. මට මුගක් දේවල් තියෙනවා. පටිච්චසම්පාදේ කතා කරන්න වෙලා යනවා. එහෙනම් අපි තව දවසකට කල් දාමු. දැන් මෙහෙමත් ගත්ත හැකිනේ අපිට. චතුරාර්ය සත්‍ය දන්නේ නැති කෙනෙක් නැහැ මේ සමාධි චතුරාර්ය සත්‍ය නේද? කවුද දන්නේ නැත් දන්නේ? ආය පන්තිය පෑන්න ගමන් ඔක්කොම චතුරාර්ය සත්‍ය දන්නවා. කියන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාරණ, දුක්ඛ නිරෝධාරණ මත්පටිපදාරි සත්‍ය. ඕනෑම ළමෙක්, ඕනෑම ගිහියෙක්, ඕනෑම පැවිද්දෙක් චතුරාර්ය සත්‍ය දන්නවා. කොහොමද දන්නේ? කටපාඩමින් දන්නේ. වචනින් දන්නේ. දුක්ඛ දුක්ඛ විග්‍රහ වෙන්නේ කොහමද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. දැන් ඉදීම ලැබීම මහලවීම මරණය කැමති දෙන ලැබීම නොකමැති ලැබීම මේ ප්‍රියන්හා එක්වීම අප්‍රියංගෙන් වෙනවීම මේ ඔක්කොම දුක්ද නැද්ද? මගේ ප්‍රශ්නේ එහෙමයි. මේ ඔක්කොම දුක්ද නැද්ද? එහෙනම් ඉතින් කාටවත් දුක් විඳීමක් හම්බ වෙන්නේ නැහැ. ඇයි බුදු වුණා කියලාත් නැහැ. කැමති දේවල් නොලැබෙනවා නොකමැති ලැබෙනවා. ඉතින් ඒක බලනවානේ. අප්‍රිය සම්ප්‍රයෝගයක් තියෙනවා. මෙතන තමයි අපිට චෞසත්ත්වයේ වැරදුම් තැන. මේ ටික දුකක් වන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. පංච උපාදානස්කන්ධය තුලදී පමණයි මේවා දුක් වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ මිදුන පසු මේ කියපු තැන්වලම ජාති ජරා ව්‍යාධි ශෝක මරණ පියවිප්පෝග අප්‍රිය සම්ප්‍රයෝග යම් පිච්චන්වල තම්පි මේවා එකක්වත් දුකක් වෙන්නේ නැහැ. එහෙනම් අතන අපි අයින් කරන්න වල අකුරක් තියෙනවා. සිංහලට තියෙන අකුර පාලියෙන් නැහැ. පංච උපාදානස්කන්ධයම දුකයි. එහෙම නෙමෙයි දහන්නේ. ආ කතාවක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවන්ටයි ඕන කෙනෙකුට පංච උපාදානස්කන්ධෙම දුකයිනේ. හැබැයි ඒව කියන අර්ථය මෙතන නැහැ. සාමාන්‍යයෙන් ම කියන්නේ පාලිය දාන්නේ ඒව. සංකිටේ පංච උපාදානස්කන්ධ ඒ කියන්නේ අර කාරණාතික දුකක් වෙන්නේ පංච උපාදානස්කන්ධය තුල කියන එක මේකෙන් කියලා තියෙනවා. පංච උපාදාන අර දුකයි නෙමෙයි පංච උපාදානස්කන්ධය ඇත්තට මේවා දුක්. දුක්. පංච උපාදානස්කන්ධෙ විදෙන්න පුළුවන් නම් අරවා එකක්වත් දුකක් වෙන්නේ නැහැ. ඒ වගේම දුක හැමෝටම පොදු දෙයක් වෙන්නේ නැහැ. සමුදය සත්‍ය විග්‍රහ කරනවා වෙන කරුණ. මේ දුක බාහිර ලෝකයේ තියෙන අරෝධම නිසා නොව සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඔන්න ඔතනත් වලිග තෑගිච්ච වණක් තියෙනවා. කාම තණ්හා මේ කාමයේ පිළිබඳ ආසාව. භව තණ්හා සසරේ උපදින්න ඇවිදින්න තියෙන ආසාව. විභව තණ්හා මරුණාම ආයේ උපදින්නේ නැහැ කියන එක. ඔය කවුද හදපු වැඩි බණ මතක තියාගන්න. අපට උගන්වනවා බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ගත් කල තිලෝගුරු. ඇයි තිලෝගුරුනේ? තුන් ලෝකයක සත්වයින්ට ගුරු බැවින්. කවුද තුන් ලෝකවල සත්වයා? දිව්‍ය ලෝකේ, අපායේ, මනුස්ස ලෝකේ ඉන්න කටික කාම ලෝකවල ඉන්න සත්වයා. කාම ලෝක අතහැරලා ධ්‍යාන වදා ධ්‍යාන රූපී ධ්‍යානෙන් කාලක් ක්‍රියා කළ රූපී බඹලෝට සත්වයා තව සත්ව කොටසක්. ඊට එහා ධ්‍යාන දියුණු කරලා අරූපී ධම්ම ලෝකවලට ඇවිත්ගත්තේ කාම රූප බව, රූප බව, අරූප බව. මේ නේද තුන් ලෝකේ? මේ තුන් ලෝකේ ඇවිදින හැටි සහ තුන් ලෝකේ නිදීම පිළිබඳව සහ තුන් ලෝකයට පත් වෙන ආයත මෙහෙදි ඉහළ ගියාට පස්සේ නෙමෙයි. මේ මිනිසුන් වශයෙන් ජීවත් වෙච්චදී කාම රූප ලාභීන්ට හරි රූපී ධ්‍යාන ලාභීන්ට හරි ලාභීන්ට හරි එයින් නිදීමේ ගුරු බැවින් උන්වහන්සේට දිලෝ ගුරු. දැන් මේ තුම්පලේ උපදින්නේ මොකක් නිසාද? කාමයන්ගේ ඇලුනහම ඒ රැ සැප තියෙනවා. ඒ නිසා ඔහු කාම තණ්හාකාරී. කාම තණ්හාවට පත් කරලා රූපී ධ්‍යානයේ ඇලුනහම ඒකේ සැප තියෙනවා. ඔහු ඊට පස්සේ රූපී භවයේ නිවන වශයෙන් සලකාගෙන ඉඳ හදනවා. එතකොට ඔහු භව තණ්හාකාරී. ආකින්චඤ්ඤායතන නම් වූ කිසිවක් නැහැ කියන සමාධියට සමාදීමේ යනවා. එතකොට ඔහු නැහැ කියන තැනක් තියෙනවා. එතන එතකොට විභව තණ්හා. සුච්ඡේද දෘෂ්ටි නෑයේ. තුන් භවයට ඇති තණ්හාව නෙවෙයිද මේ ත්‍රිවිධ දුෂ්ණාව කියන්නේ? කාම භවය, රූප භවය, අරූප භවය. දැන් එතකොට එහෙමනම් මේ සාස්වත උත්තේජ සාස්වත දෘෂ්ටිය හා බඳුන ආසාව, උත්තේජ දෘෂ්ටිය හා බඳුන ආසාව කියලා භවයට ඇති ආසාව කියන එකේ නැවතු දෙන්න තියෙන ආසාවක් ආයෝ මරණහම උපදින්නේ නැහැ කියන එක ගත්තාම විභව තණ්හාවක් ගත්තාම හරියද? නැහැ. තුන් භවයේ ඉන්න අයට තුන් භවයේ සැපයි. කාම භවයේ ප්‍රියකරන කෙනාට ඒක නිවන. රූපී භවයේ අහුණ කෙනාට ඒක නිවන. අරූපී භවයේ ප්‍රියකරනට ඒක නිවන. කොහෙද ඔක්කොම ඉන්නේ? තුන් භවයේ. තුන් භවයේ පිළිබඳ අවබෝධයේ තිලෝගුරු තුන් භවයට අරන අල්මාව, අල්ම ත්‍රිවිධ දුෂ්ණාව. ත්‍රිවිධ දුෂ්ණාව යටතේ තේරුම් ගන්න ඕන බලන්න අතුස්සන්න දැන් රූපී භවයේ ඇලිච්ච කෙනෙක් එහෙම ඉන්නවද? අරූපී භවයේ ඇලිච්ච කෙනෙක් ඉන්නවද? නැහැ නේ. එහෙනම් මොකටද මේ ත්‍රිවිධ දුෂ්ණාව නැති කරන්න බැලන්නේ? නැත්නම් අපි තේරුම් ගන්න ඕන කාරණා. බුදුන් පහළ වූ සමාජයේ ගෙදර සිටි අය අරමුණෙහි සැප තියනවා කියන කාම තණ්හාවට අයිතියි. ඒ බැහැර ගී මුලා වූ අය රූපී ධාන තුල එතන සැප තියනවායි කියලා අහුවලා හිටියා. ඊට එහා ගියා රූපී ධානයට අහුවලා හිටියා. මෙබැවින් උන්වහන්සේට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම විග්‍රහ කරන්න වුණා. අපි කාම අරමුණු සැප වශයෙන් විඳින්න යාම තුල තමයි අපට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග කියන මේ සංයෝජන පහට අපි බැඳෙන්නේ. බැඳුන නිසායි අපට දැන් කඩන්න වෙලා තියෙන්නේ. මේක තේරුම් ගත්තේ නැතුව රූපී ධානය උපදවා ගත්තොත් අර මම උදේ කියපු වණට අනුව ඒක මම කරගත්තොත් ඔහුට ඒක නිත්‍ය සුඛාත්මයි. දැන් ඔහුට භව තණ්හා තියෙනවා. භව තණ්හාව කඩන්න නම් භව තණ්හාවේ බැඳලා ඉන්න ඕන. විභව තණ්හාව කඩන්න නම් විභව තණ්හාවේ බැඳලා ඉන්න ඕන. කාම ලෝකයේ ජීවත් වෙන මිනිසුන් විභව තණ්හාවට, භව තණ්හාවට බැඳිලා නැත්නම් බැඳිලාද කඩන්න ඕන ආයේ මගේ ප්‍රශ්නේ. ගෙදර ගිහින් හිතන්න මම ඔය කියන්නේ. දැන් මේ බැඳිච්ච එක ගඩා ගන්න බැරුව දාගෙනවා. තාම බැඳින්නත් බැඳිලා කඩන්න ඕන නේද? නෑ, තියෙන බැඳුන එක කඩා ගන්න. සත්‍යය බැඳෙන්නේ කොහොක හරි එක තණ්හාවක. එක්ක කාම තණ්හාවට, එක භව තණ්හාවට, එක විභව තණ්හාවට. කාම තණ්හාව අවවාද කරගත්තේ නැත්නම් පමණක් භව තණ්හාවට බැඳෙනවා. ඒයින් සෑහෙමටපත් උනේ නැත්නම් භව තණ්හාවට බැඳෙනවා. සද්ධර්මය අරගෙන ගියොත් කාම තණ්හා කියලා දෙනවා. කාම තණ්හා ගැනනකොට ඊට යා නජකින්ති ලෝකේ උපාදීදී තව જાතියක් අල්ලන්නේ එකක් එයාට නැහැ. ආයේ බැඳෙන්නේ එකක් නැහැ. ප්‍රායෝගිකව මෙම ගමන් මාගේ යන විට මේවා තේරුම් ගන්නව ඇරුණාම පොතන් ගියා බලන්න බන කියන්න ගියොත් හරි ඒවා ඉතින් ඇත්ත කියලා හිතාන පාඩම් කරගෙන ඉන්න වරුණාම ගානකුත් නැහැ කියනවා ඒක. ඒ නිසා අපි ඒකට ඔබට ඉඩකඩ දී තිබෙනවා මේ ත්‍රිවිධ දුෂ්ණාව නැති කරගන්න. තමන්ට තියෙන දුෂ්ණාව ගැන බලා ගන්නවාද කියලා. ඒක හදාගන්නකොට ඉදිරි එකක් තියෙනවා නම් එතකොට බලමු කියලායි මගේ යෝජනාව. මේ පිළිබඳ විස්තර සංයෝජන සූත්‍රවල නැණින් තියෙනවා. ඒ නිසා අපි මේ අද ධර්ම දේශනාවේ අවසාකච්ඡාවේදී පැහැදිලි කරේ මොකද්ද? ලෝකේ තියෙන වචනවල තියෙන අසත් ධර්මය සහ සත් ධර්මය. අසත් ධර්මයේ භාවිතා කළාට කෙනෙකුට නිවන් ලැබෙන්නේ නැහැ. ඔහු මේ ධර්මයේහි සත් ධර්ම අර්ථයට එන්න වෙනවා. එතකොට ඔහු භාවිතා කරන්නේ පමයාද මිනිසාද? මිනිසා. මිනිසා නම් ලෝිතන් කරලා අස්සන්න ලබා දෙන්නේ. පමයාට පුළුවන් වෙන්නේ නිහඬව ඉන්න විතරයි මොකවත් ලබා දෙන්න බැහැ. අපේ හදා ගන්න දෙපා නිවන් ලබන්නට මිනිසෙක් හදා ගන්න අවබෝධයෙන් සත්‍ය අවබෝධයෙන් ඔබ විසින් හදාගත්ත දුක්ඛ සමුදය නැත්තම් දුක් වලට හේතු ඔබ විසින් ඉවත් කරලා දීම සිදු කරන්නේ ත්‍රිලක්ෂණේ සරණින්. ඒ සරණ කරගැනීමෙන් අදාදම මේ ගෞතම සාසනය තුළ නිවෙන්න තනසෙන්නට එදිරි බුදු සාසනේ බබළු ආලන්නට මට අපේ ආනන්ද හාමුදුරන්ට මේ සංවිධායක මණ්ඩලයට මේවා ඉදි කරලා දෙන පින්වතුන්ට ඔබ හැමට හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා සාදුකාරයක් පවත්වා.